සම්මා සම්බුද්ධංස යෝ චේවස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි මිසසාගාහි West End Buddhist Center හි මාසිකව සිදු කරන සීල සමාදාන වැඩසටහනෙහි අද දින මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට අහුම්කන් දීමටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ කරුණු කීපයක් ලිහිල්ව පටන් අරගෙන අනුපිළිවෙලකින් කරුණු සාකච්ඡා කරන්නටයි අප බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, ලෝකයේ බුද්ධිමත් අයගේ දේශනාවල කටයුතුවල අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල මොකන්ද? ඔව්, ආනන්දයෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් අවසන් වෙනවායි කියලා කාරණයක් ඔබ ඇතැමිට අහලති. ආනන්දය කියන්නේ සතුටෙන් කටයුත්තක් පටන් අරන් අවසානයේ බුද්ධිමත් බව ප්‍රඥාවෙන් ඉහළම තලයට පුද්ගලයා එසවීමයි ලෝකයේ බුද්ධිමත් අයගේ කාර්යයන්හි බලාපොරොත්තුව. විශේෂයෙන් ඔබ ඇතැමිට කලා කටයුතු වලටම සම්බන්ධ ඉන්නවා නම් ඔබ අහල ඇති කලාකෘතියක් නම් ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් ඉවර වෙන්න ඕන කියලා මං හිතනවා. පින්තුනි, ධර්ම දේශනාවක් තුළත් මේ කාරණය කිසියම් ප්‍රමාණයකට ඇතුළත් වෙන්න ඕන කියලා මට පුද්ගලිකව හිතෙනවා. එහෙනම් කොහොමද අපි සතුටෙන් පටන් ගන්නෙ? ආනන්දයෙන් ආරම්භ කරන්නේ කොහොමද? පින්තුනි, අපේ ජීවිතයේ දෙස බලන විට අද අපි මේ මොහොතේ ලබාගෙන තියෙන පහසුකම් ටික, මේ සුගතිය, බුද්ධෝත්පාද කාලය, මේ කරුණු ටික ගැන ඒ ලබා තියෙන සම්පත් ටිකෙහි ආනිසංස ඔබ දන්නවා නම් පින්තුනි, ඔබ දිනපතාම ඔබේ උපන්දින දිනය වගේ සමරනවා. ඔබ හැමදාම ඔබ ඇතැමිට විවාහ වෙච්ච කෙනෙක් නම් ඒ විවාහ වෙච්ච දිනේ ගත කරපු ඒ සතුටෙන් වගේ මුළු ජීවිතයම ඔබ ගත කරනවා. ඒ විතර නෙවෙයි, ඔබට මිල මුදල් තියෙනවා නම් ඔබ හැමදාම එක අලුත් ඇඳුම ගන්න ඇඳලා ඔබ ජීවිතයේ හැම දවසක්ම අර්ථවත්ව සතුටෙන් ඉහළින්ම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ඔබ ගත කරනවා. ඔබ අද ලබා තියෙන මේ පහසුකම් ටික දිහා බැලුවොත් අප මේ ජීවත් වෙලා ඉන්නේ පින්නතුනි බුද්ධෝත්පාද කාලයක. ලෝකයේහි බොහෝ කලකට වරක්, කල්ප ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සම්බුද්ධ ශාසනය තියෙනවා. ඒ සද්ධර්මය ඇහෙන වටා පිටාවක අපි මේ ජීවත් වෙන්නේ. අබුද්ධෝත්පාද කාලයක ලෝකයේ සක්විති රජ කෙනෙක් වෙනවට වඩා බුද්ධෝත්පාද කාලයක පරිපූර්ණ මනුස්සාත්ම භාවයක් ලැබලා සාමාන්‍ය පවුලට කෙනෙක් ජීවත් වුණත් ඒක බොහොම වටිනවා. එනිසා අපි ජීවත් වෙන්නේ අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක. ඒ විතරක් නෙවෙයි පිනතුනි, නවීන තාක්ෂණය ගත්තොත් වසර දහස් ගාණක් පසුගිය අවුරුදු 7,000, 8,000, 10,000, 30,000 මිනිසා විසින් විවිධ විදිහේ පරීක්ෂණ කළා, තාක්ෂණය දිනු කළා. ඒ ලබාගත්තා වූ මහා දැනුම් සම්භාරයක් තියෙන සමයකයි අද අපි මේ උපත ලබා සිටින්නේ. ඇතැමිට ඒ තාක්ෂණයේ ලෝකෙට දායාද කරන්න මහන්සි වෙච්ච අය, ඒ දායාදය ලෝකෙට දෙන්න මහන්සි වෙච්ච අය කරපු පරීක්ෂණවලදී, රිසර්ච් වලදී ඇතැමිට ඒ අය ලොකු පරිත්‍යාගයන් කළා තියෙනවා. සාමාන්‍ය පරිත්‍යාගයන් නෙවෙයි, ඇතැමිට ඒ කරපු පරීක්ෂණවලදී ඒගොල්ලන් කටයුතු කරපු ආකාරය අනුව ඇතැමිට ඒ අය මේ අවස්ථාවේ මනස ලෝකෙන් පල්ලෙහා තැන්වල දුක් විඳිනවා ඇති. අපට මේ තාක්ෂණය දෙන්න ගිහිල්ලා එක සරල උදාහරණයක් විතරක් කියන්නම්. ওই මෝටර් සයිකල් වල යන දාන හෙල්මට් එක, ඒ හෙල්මට් එකට ඒ තාක්ෂණය ගන්න පරීක්ෂණ කරන්න වඳුරන් 100 ගානකගේ ජීවිත පූජා කරලා තියෙනවා. ඒ වගේ පරීක්ෂණ කළ ප්‍රතිඵලවලින් ඒ තාක්ෂණය දිනු කළ තමයි අද අපිට මේ වගේ දේවල් දීලා තියෙන්නේ. ඉතින් අපි අද පරිහරණය කරන බොහෝ දේවල් වල ලක්ෂණ මේක. ඒ නිසායි සියලුම සම්පත් ටික අප ඉදිරියේහි මිනිසුන් වසර දහස් ගණනක් දිනු කරපු තාක්ෂණයක් අද අපි අතේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඒක නෙවෙයි ආශ්චර්ය. ඊටත් වඩා මහා බලගත් ආශ්චර්යයක් අප ඉදිරියේ තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සාරා සංඝ කල්පලක්ෂය. බෝසත් උතුමකු ඇස් ඉස් මස්ලිය දන් දීලා කරපු මහා පරිත්‍යාගයක කැපවීමක ප්‍රතිඵලයන් සොයාගත්තු මහා අනාවරණයක් අප මේ ලෝකේ බිහි වෙන විටම අපට දායාද වෙලා තියෙනවා. මෙන්න මේ ලබාගෙන තියෙන මේ සම්පත් ටික එහි ප්‍රයෝජන, එහි වටිනාකම, එහි දුර්ලභත්වය අපි තේරුම් ගත්තොත් වෙනතුනි අපි අපේ ජීවිතය ගැන අපි හුඟා සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි හැම දිනක්ම ඊටම අර්ථවත්ව ගත කරනවා. අපි ආරම්භයේ ගාථාව හැටියට සඳහන් කරපු යෝචේ වාස සසං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං කියලා සඳහන් කරනවා. ධර්මයේ නොදක කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා බුදුරජාණන් වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය ශ්‍රවණය කරලා ඒ අනුව තමන්ගේ සිත උපරිම ලෙස සිහිහා නුවණ තුල පවත්වාගෙන කිසියම් කෙනෙක් එක දවසක් ජීවත් වුණත් ඒ දවස හුඟා වටිනවා කියලා. මෙන්න මේක ඔබ හරියට තේරුම් ගත්තොත් වෙනතුනි ඔබ ජීවිතයේ කාලය ගෙවිලා මරණාසන්න වෙච්ච මොහොතේ ඔබ හුඟා කලබල වෙන්නේ. දැන් අපි ඉන්න කාලේ ඇතැමිට දවස් ගෙවා ගන්න හරි අමාරුයි. අනේ හරි කම්මැලි කියලා ඉන්න සමහරලටනේ දවසක් ගෙවා ගන්න හරි අමාරුයි. එහෙම ඉඳලා අපි මරණාසන්න වෙනකොට කොහොමද? හරීම කලබලයක් එනෝනේ. වෙද්දු හොයනවා, දොස්තරරු හොයනවා, පූජාවල් පවත්වනවා, පාඳුරන්ට පිළිත් කියන්න එන්න කියනවා. මහා ලොකු කලබලයක් අපට අන්තිම මොහොතේ ඇති වෙනවා. අන්න ඒක ඇති නොවන්නට නම් පින්නතුනි අපි නියම ලෙසම බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය අපි තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගත්තු කෙනා ජීවිතය ගත වෙන හැම දවසක්ම උපරිම ලෙස අර්ථවත්ව කාලය ගත කරනවා. ඒ ගත කරන කෙනා දෛනික ජීවිතයේ කටයුතු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා නෙවෙයි. එදිනදා කටයුතු කරන ගමන්ම එයා දිනෙන් දින මොහොතින් මොහොත ධර්මයේ තුල ඉදිරියට යනවා. ඒ විතරක් නෙවෙයි. එතනකා දිනෙන් දින සතුට වැඩි වෙන මාර්ගයකයි ඉන්නේ. අද ලෝකයේ බොහෝ දෙනා අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, නොයෙකුදී සම්පත් වලින් එන්නෙනම පරිපූර්ණත්වයට පත් වෙන උත්සාහ කරන බොහෝ දෙනා ජීවිතයේ ටිකෙන් ටික සතුට වැඩි වෙනවද අඩු වෙනවද? එන්නෙනම සතුට අඩු වෙන මාවතකම යන්නේ අපි. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි අපි සම්පූර්ණ විශ්වාසය තියලා ඉන්නේ මේ භෞතික දේවල් මත. අපි පරිහරණය කරන ධනය, නැත්නම් රැකියාව, තමන්ගේ දරුවන්, තමන්ගේ රූප සම්පත්තිය, මෙන්න මේ දේ ගැන තමයි අපි පරිපූර්ණ විශ්වාසය තියලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, අපේ ජීවිතේ වැඩිපුරම ප්‍රමුඛත්වය දීලා තියෙනෙත් මේ දේවල් වලට. ඒ දේවල්ට සලකන එක හොඳයි. ඒ දේවල්ට සලකන විදිහ ඒ විදිහම කරන්න. නමුත් වෙන තුනේ සියයටම වඩා අපේ ප්‍රමුඛත්ව ලයිස්තුවේ ඉහළටම තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ධර්මයේ හැසිරීම. ධර්මයේ හැසිරීම කියලා කියන්නේ අනිත් කටයුතු වලින් සම්පූර්ණ වෙන් වෙලා කරන දෙයක් නෙවෙයි. ධර්මයේ හැසිරීම හරියට හුස්ම ගන්න වගේ දෙයක්. හුස්ම ගන්න ගිහිල්ලා කියලා අපිට කාලේ නැසීමක් හෝ නින්දට බාධාවක් හෝ වෙන්නේ නැහැ නේ. ගමන් වේවන්ට බාධාවක් වෙන්නේ නැහැ. අපි ගත කරන හැම මොහොතක්ම හුස්ම ගැනීමත් එක්කයි අපි යන්නේ. ඒක අපිට බාධාවක් නෙවෙයි, පහසුවක් වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි ධර්මයේ හැසිරීමත් අපි තබන පියවරක් පාසා, අපේ ඇසිපිය ගන්න වාරයක් පාසා, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ධර්මයේ සමග අපේ ජීවිතය මුසු වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි දිනෙන් දින අපේ ජීවිතයේ සතුට කරා ඉදිරියට යන පුද්ගලයන් බවට පත් වෙන්නේ. ජීවිතේ අපි බොහෝ දිනක් බොහෝ දයක් කරන්නේ සතුට අපේක්ෂාවෙන්. එන්නෙන්නම දුකෙන් නිදහස් වීම අපේක්ෂාවෙන් තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. අන්නේ ගමනේදී පින්නතුනේ කල්පනා කරලා බලන්න, තමන්ටම තමන් ගැන කණ්ණාඩියක් බුදුදහමෙන් දීලා තියෙනවා. ඒකට කියනවා ධම්මා දාස කියලා. ඇත්ත ඇත්තටම අපි සතුට වැඩි වෙන ගමන් මාර්ගයක යනවද නැද්ද කියලා තමන්ටම තමන් ගැන බලා ගන්න පුළුවන්. ඒ කොහොමද? ඒ තමයි දිනෙන් දින තමන්ගේ හිතේ තියෙන දැඩි ලෝභය අඩු වෙනට ඕන. දිනෙන් දින තමන් අනිත් අය සමග තියෙන අමනාපකම් අඩු වෙන්නට ඕන. මේක තමයි මූලිකම ලක්ෂණය. තමන්ට කියලා අමනාපය ලිස්ට් එකක් ඉනවනම් ඒ ලිස්ට් එකේ ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. දිනෙන් දිනේ නම් ලිස්ට් එකේ නම් ඩිලීට් කරන්න. එහෙම කළා තමන්ට කියලා අමනාප කෙනෙක් නැති මට්ටමට තමන්ගේ හිත හදාගන්න. මේක තමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය බලන එක පැත්තක්. තවත් විදියකින් කියනවා නම් දිනෙන් දින තමන්ගේ හිතේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙන ඕනද වැඩි වෙන ඕනද? අඩු වෙන්නට ඕන. තමන් කරන හැම දෙයකින්ම තමන්ම තමන් ගැන බලන්න. විශේෂයෙන් පින්කම් කරද්දී. දැන් පින්කම්නේ අපි හොඳටම ජීවිතේ සාර්ථක දේවල් කියලා හිතාගෙන ඉන්නේ නේද? අන්න ඒ පින්කම් කරද්දී පින්කමක් කරලා අවසන් වුණාම තමන්ම තමන් ගැන විනාඩියක් ඇස් දෙක පියාගෙන බලන්න. මම මේ පින්කම කරද්දී සහ පින්කම් කළ ඉවරුනාට පස්සේ මගේ තෘෂ්ණාව වැඩි වුණාද අඩු වුණාද? මගේ සක්කාය දිටි අඩු වුණාද වැඩි වුණාද? මගේ මාන්නය දැන් අඩු වුණාද වැඩි වුණාද කියලා තමන් ගැනම තමන් හොඳට බලන්න. එතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන් ඇත්තටම ජීවිතයේ සතුට වැඩි වෙන ගමන් මාර්ගයක යන්නේ නැද්ද කියලා බලන්න පුළුවන්. තවත් විදියකින් කියනවා නම් පින්වතුනි, තමන් සැබෑ ලෙසම ආධ්‍යාත්මික සෝයා කරා යන ගමන් මාර්ගක තමන් යෙදෙනවාද කියලා තවත් බලන සලකුණක් තියෙනවා. ඒ මොකද්ද? දිනෙන් දින තමන්ගේ හිතේ මෛත්‍රිය වැඩි වෙන්නට ඕන. අනිත් පැත්තෙන් ප්‍රඥාව වැඩි වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 තිස්සේ දේශනා කරපු ධර්මයේ අපි 84,000ක් ධර්ම ස්කන්ධය කියලා කියනවා. අන්න ඒ සියලු ධර්ම කරුණු මෙන්න මේ මෛත්‍රිය සහ ප්‍රඥාව කියන මහා ස්තම්භ දෙක පිලස් දෙක මත ගොනු වෙලා තියෙනවා. මේ දෙක මත තමයි තියෙන්නේ. ඒ නිසා ඇත්තටම අපි ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක් නම්, ඇත්තටම අපි මානසික සුවයක් කරා යන කෙනෙක් නම්, තමන්ම බලන්න තමන් ගැන එන්න එන්නම මෛත්‍රී සිතිවිලි වැඩි වුණාද අඩු වුණාද කියලා බලන්න. එන්න එන්නම තමන්ගේ මෛත්‍රිය වැඩි වෙන්නට ඕන. සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා කියන ප්‍රාර්ථනාව තමන්ගේ හිතේ නිතරම තියෙන්නට ඕන. ගෙදරේ ඉන්න තමන්ගේ දරුවන් ගැන විතරක් නෙවෙයි, ගෙදරින් එහා තාත්තෙන් එහා ගෙවල් දරුවෝ දෙසත් ඒ මෛත්‍රී හැඟීමෙන් බලන හුරු වෙන්නට ඕන. මෙලෙස මනස දියුණු කරන කෙනා කරණිමෙත සූත්‍රයේ දැක්වෙනවා, මාතා යථාන යම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ කියලා. ඔබට ඉන්න එකම දරුවා දෙස බලන ආකල්පයෙන් ලෝකේ හැම දෙනා කෙරෙහිම බලන්න ඇසක් මනසක් ඔබ හදා ගන්නවා මෛත්‍රිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට. මෛත්‍රිය විතරක් නෙවෙයි දිනු වෙන්නේ, මෛත්‍රිය දිනු වෙන කෙනාගේ ළඟ කරුණාවක් දිනු වෙනවා. වෙනත් කෙනෙක් දුකටපත් වෙනකොට ඒ දුකෙන් නිදහස් කරගන්න ලොකු අනුකම්පාවක්, ලොකු උවමනාවක් ඔහු තුළ ඇති වෙනවා. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු කරුණාව කියලා කියන්නේ බඩගින්නකට කෑම ටිකක් දෙන එක, හැඳුන් නැති කෙනෙකුට හැඳුමක් දෙන එක, ඉගෙන ගන්න පහසුකම් නැති කෙනෙකුට ඉගෙන ගන්න උදව් කිරීම තමයි, නැත්නම් ගියක් නැති කෙනෙකුට වහලකට උළු ටිකක් අරන් දෙන්න, සීට් එකක් අරන් දෙන්න, මෙහෙම දේවල් තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කරුණාවට කරන්නේ. බෞද්ධයන් හැටියට අපිත් ඒව කරනවා. නමුත් වෙනුතුනි බෞද්ධයන් කියන්නේ ඊට වඩා ගැඹුරින් ජීවිත දෙස බලන කෙනෙක්. කෙනෙකුට අවුරුදු 100ක් යම් යම් අඩුපාඩු තිබුණත් ඒක ලොකු දෙයක් නෙවෙයි. කෙනෙකුට ඊට වඩා මහා අනතුරක් අපි හැම කෙනෙක්ගේම ජීවිත ඉදිරියේ තියෙනවා. මොකක්ද අනතුර? ඒ අනතුරුව තමයි මරණයෙන් පස්සේ අපාගත වෙන තියෙන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවෙන් මුදවන්නට තමන් ඉතාම ආදරය කරන පිරිසට උපරිම ලෙස උදව් කරනවා. විශේෂයෙන් අපිත් එකට ඉන්න අපේ අම්මා තාත්තා දෙන්න ඉන්නවනම්, වැඩිහිටි ඥාතීන් ඉන්නවනම් හැකිතාක් ඉක්මනින් තමන් කරන කුසල දහමට එය සම්බන්ධ කරගන්නවා. එයට බණහන් අවස්ථාව ලබා දෙනවා. වැඩිහිටියා විතරක් නෙවෙයි, තමන්ගේ දරුවන්ට තමන්ට වඩා බාලය ගැනත් මේ වගේ හැඟීමෙන් අපි වැඩ කරනවා. ඇයි ඒකට හේතුව? ඇතැම් විට අම්මා තාත්තා ඉදින් දරුවෝ ජීවිතයෙන් සමුගන්නවා. ආච්චිල සියලින්දින් මුණුපුරු මිනිබෙරියන් ජීවිතයෙන් සමුගන්නවා. මෙන්න මේ වගේ ජීවිත ඉරණමක් අපේ ඉදිරියේ තියෙන්නේ. මිය ගියාට පස්සේ කෙනෙක් බදාගෙන අඬන එක නෙවෙයි ලොකු කම. පින්නතුනි, එයා මියගේ දවසට එතනක්තා මේ ලබා තියෙන සුගතිගාමි ජීවිතයට වඩා ඉහළ තැනකට යන්නට එයාට අපි උදව් කළ තියෙනට ඕන. සැබෑ ලෙසම අපි හිම කෙනෙකුට උදව් කරා නම් ඒක නා මිය ගියායි කියලා අපිට එච්චර දුකක් නැහැ. ඇයි අපි දන්න මේ තැනත්තා කරපු හොඳ දේවල් වලින් අනිවාර්යයෙන්ම එයා දැන් සුගතියක ඇතේ කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ධර්මයෙන් නැමැති කණ්ණාඩියෙන් අපි බලලා. එනිසා පින්නතුනි, මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ මුදිතා ගුණය තියෙනවා. වෙනක් කෙනෙක් දීන වෙනකොට සතුට වෙනවා. පින්නතුනි, තව කෙනෙක් දීන වෙන එක කොච්චර හොඳ දෙයක්ද? ඔබ ඇතැමිට ඔබේ දරුවන් දීන වෙනකොට, විභාග පාස් වෙනකොට, අලුත් ගෙවල් එහෙම අරගන්නකොට බොහොම සතුට වෙනවනේ. ඒ සතුටම ඔබට තියෙද අනිත් දරුවෝ දීන වෙනකොට? කල්පනා කරලා බලන්න. පින්නතුනි, අපේ දරුවෝ මේ ආත්මේ අපේ වෙනවා වගේ තමයි. වෙනත් දරුවනොත් පින්නතුනි, කර්මය ගැන හිතලා බැලුවොත් සසරේදී අපේම දරුවන් ගැන හිතය තමයි මේ. ඇතැම් විට අපේ ගෙදර ඉන්න තමන්ගේම දරුවා ආත්ම භව 3-4කදී ඔබේ දරුවා වෙලා හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ අමනාප කියලා හිතාගෙන ඉන්න ගෙදරක දරුවෙක් ආත්ම භව 10ක 15ක 20ක ඔබේම දරුවෙක් වෙලා හිටියයි. ඉතින් එවැනි සසර ගමනක් අපි මේ යන්නේ පින්නතුනි. එනිසා යන ගමනේදී වෙනත් කෙනෙක් වෙනුවෙන් ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ. ලෝකේ හැම දෙනාගේම දියුණුව තමන්ගේම දියුණුව, තමන්ගේම දරුවන්ගේ දියුණුව විදිහට සලකන්න. ඒ අතර උපේක්ෂා ගුණය ඇති කරගන්නවා. මදහ සිතක් ඇති කරගන්නවා. මේ ලෝකේ සමහර දේවල් අපට පාලනය කරන්න බෑ. සමහර කර්මයන් තියෙනවා අපට වෙනස් කරන්න බැරි කර්ම. කෙනෙකුට උදව් කළත් ඇතැමිට සමහරගේ ජීවිත වෙනස් කරන්න බෑ. ඒ වගේම අපි සන්තකව දේවල් අපට අත්හරින්න සිද්ධ වෙනවා. මෙන්න මේ තත්ත්වයන් වලදී කම්පාවටපත් නොවි අකම්පිතව ඉන්න පුළුවන් ඒ හිතක් හදාගන්නවා මෙන්න මේ මෛත්‍රියෙන් ආරම්භ කරන කෙනා. මේ හතරට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. මනස ලෝකයේහි මිනිස් සිරුරක් දරාගෙන බ්‍රහ්මයන් වගේ මනසින් ජීවත් වෙන්න පුළුවන් මාවතක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එනිසා ඔබ කැමති නම් බ්‍රහ්මයන් ලෙස ජීවත් වෙන්න මෙන්න මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න. එදාට ඔබ මේ භෞතික රූපය මත යැපෙන ගති අඩු වෙනවා. භෞතික බඩු භාණ්ඩ වලින් ඔබේ හිත කම්පා වෙන ගති අඩු වෙනවා. ඔබ ඊට වඩා ආධ්‍යාත්මික සුවයකින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එක පැත්තකින් සඳහන් වන්නේ මෙන්න මේ මෛත්‍රිය දිනු කිරීම. කරණිමෙත සූත්‍රයේ දැක්වෙනවා යන්සං සන්තං පදං අභිසමෙච්ච කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කරා ගමන් කරන කෙනෙක් නම් ඒ ගමන් කරන මගේ තමන්ට දැක ගන්න පුළුවන් ප්‍රධාන සලකුණක් තමයි තමන් මෛත්‍රී භාවනා වඩන කෙනෙක් වෙන්නට ඕන. මේක හොඳට මතකයේ පොහෙර තියාගන්න. අපි ඇත්තටම මෛත්‍රී භාවනාව නොවඩනවා නම් අපි ජීවිතේ ලස්සන දකින්න ක්‍රමයේ තාම දන්නේ නැහැ. ජීවිතේ දුකේ නිදහසන ක්‍රමයේ තාම දන්නේ නැහැ. ඒ නිසා ඔබ ජීවිතේ ලස්සන, ඔබේ ශරීරයේ පැහැපත් භාවයේ ලස්සන විතරක් නෙවෙයි අඩු ගානේ ඔබේ ගෙදර වත්තේ තියෙන මලගස් වල හැරි ලස්සන දකින්න කැමති නම් ටිකක් මෛත්‍රී භාවනා වඩන්න. අන්නේත් එක්කම පින්නතුනේ අපේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒක දවසට විනාඩි ආරම්භය තැඹිට දවසට විනාඩි 5කින් අපිට මේක ආරම්භ කරන්න පුළුවන්. ටිකෙන් ටික වැඩි කරන්න. විනාඩි 10 15 20 මුලදී ඇතැමිට අපි වාඩි වෙලා ඉඳගෙන ඉන්න භාවනාවක් විදිහට කරන්නේ. නමුත් පස්සේ අපිට මේක තිට්ටං සරන් නිසින්නවා කියපු ආකාරයට අපට හතර ඉරියව්ව තුලදීම කරන්න පුළුවන් භාවනාවක්. ඔබ ගමනක් යනකොට ඔබට ඇතැමිට සැතපුන් ගණන් වෙන් කරගෙන කිලෝමීටර් මේ කිලෝමීටර් නේ තියෙන්නේ නේ. ඔව්. එතකොට කිලෝමීටර් ගණන් මේ කිලෝමීටර් 10 තුල මම මෙන්න මේ මෛත්‍රී භාවනාව කොටස වඩනවා. ඊළඟ කිලෝමීටර් 10 මම බුදුගුණ භාවනා වඩනවා. මේ වගේ අපිට බෙදාගෙන හිත දියුණු කරන්න හැම වෙලාවෙම යොදා ගන්න පුළුවන්. ඒ නිසා ආධ්‍යාත්මික ගමන් මගේ එක ප්‍රධාන සලකුණක් තමයි දිනෙන් දින අප මෛත්‍රියෙන් ඉදිරියට යන අය බවට පත් වෙන්නට ඕන. ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි දිනෙන් දින අපේ ප්‍රඥාව නුවණ දිනු වෙන්නට ඕන. අපි ලෝකයේ දෙස බලන විදිය, ලෝකයේ දෙස අපි නුවණින් බලන්නට හුරු වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු හැම දහම් පදයකින් උන්වහන්සේ උත්සාහ කළේ අපර ප්‍රඥා ලෝකේ ලබා දෙන්න. උන්වහන්සේ මුලින් ලබාගත් ආව ප්‍රඥා ලෝකය ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරනවා. චක්කෝ උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා. මට ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා, ඥානය පහළ වුණා කියලා. පින්නතුනි, මෙන්න මේ ලබාගත් ආව ප්‍රඥා ලෝකයේ තමයි ලෝකයා නැමැති පුදසුන මත බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් දායාද කළේ. උන්වහන්සේගේ ප්‍රඥාව අපේ දුක දොර දුරු කරන්නට අපි ආලෝකයක් කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කරනවා මේ නුවණින් ජීවත් වීමේ වටිනාකම. පඤ්ඤා නරාණං රතණං කියලා කියනවා. මිනිසුන්ට තියෙන ලොකුම රත්නය, ලොකුම මැණික ප්‍රඥාව කියලා. පඤ්ඤාය පරිසුජ්ජතිය කියලා කියනවා. ප්‍රඥාව තමයි කෙනෙකුගේ පිරිසුදු බව, චරිතවත් බව ඇති කරන්නේ. අන්න ඒ ප්‍රඥාව පින්නතුනි ලබාගත්තු පමණට අපේ හිතේ තියෙන ලෝභ ද්වේෂ දෙක අඩු වෙනවා. ඒ ප්‍රඥාව ලබන්නට හේතු වෙන කරුණු දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි පරතෝ ගෝසෝච යෝනිසෝච මනසිකාරං කියලා දැක් වෙනවා අංගුතර නිකායේ. සමාධිය ඇති කරගන්න නම් ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් සම්පූර්ණ වෙන්නට ඕන. මොනවද ඒ කාරණා දෙක? එකක් ධර්මශ්‍රවණය සහ ඒ අසන දහම නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේක තමයි ප්‍රඥාවේ ආරම්භක පියවර දෙක. හැබැයි මේ දෙකට එන නිකන් බෑ. මේ දෙකට එන්න නම් තමන්ගේ ළඟ තමන්ට කල්යාණ මිත්‍රයන් ලැබෙන්නට ඕන. සද්ධර්ම විස්තර කරන කල්යාණ මිත්‍රයන් තමන්ට ලැබෙන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් අප බොහෝ දෙනෙකුට ලැබිලා තියෙන්නේ. හැබැයි කල්යාණ මිත්‍රයන් ලැබුණට විතරක්ම සාර්ථක වෙන්නේ නැහැ. අපි බොහෝ පින්කම් කළා, ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ කියලා කියනවනේ. නමුත් කල්යාණ මිත්‍රයෙක් හම්බුනහම අපට තේරුම් ගන්නවත් හැකියාවක් නැහැ මේ කල්යාණ මිත්‍රයෙක්ද කියලා. ඇතැමිට කල්යාණ මිත්‍රයෙක් හොඳ දෙයක් කිව්වොත් අපි ඇතැමිට ගණන් ගන්නවත් නැහැ. කල්යාණ මිත්‍රත්වයේ ලැබෙන වගේම එක අතකින් ඒ කල්යාණ මිත්‍රයන්ට සමීප වෙන්න අපේ ළඟත් අවංකකම, පරිත්‍යාගශීලීත්වය, කෘතවේදීත්වය ආදී ගති ලක්ෂණ තියෙනට ඕන. ඒ වගේම මේ සියලටම වඩා අපේ ළඟ හොඳ නුවණක් තියෙනට ඕන කල්යාණ මිත්‍රයන් හඳුනාගන්න. එහෙම වුණොත් අපට මේ ගමන මගේ ඉදිරියට යන්න පුළුවන්. එක අතකින් ධර්මශ්‍රවණය කරනවා, අනිත් අතින් එයා එහාන ධර්මය නුවණින් මෙනෙහි කරනවා. පින්නතුනි, අපි අද මේ ධර්මශ්‍රවණය කරන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අද දින හෝ දවස් කීපයක් සූදානම් වෙලා අද මේ ඇවිල්ලා බණ අහනවා කියලා. පින්නතුනි, අද මේ ධර්මශ්‍රවණයේ විදිහට අපි මේ ලබන ප්‍රතිලාභය ඇතැමිට කල්ප ගානක ප්‍රාර්ථනාවක පුණ්‍ය කර්මවල ඉෂ්ට විපාකයි අද මේ මොහොතේ ලබන්නේ. මේ බණ කියන මොහොතේ මේ ප්‍රදේශය ඇතැමිට ඇති බෞද්ධ අය, උපදීන් බෞද්ධ අය, බෞද්ධ වෙච්ච අය ඇතැමිට මේ මොහොතේ සමහර අය රැකියාවල් කරනවා, වෙන වැඩ, ඇතැමිට දරු වාසනීප වෙලා නොයෙක් කටයුතු. අපි සසර බොහෝ කාලයක් ඒ වගේ ඉන්නේ නැති. හැබැයි එහෙම ඉඳලා අපි හිතන්නේ නැති අනේ එහෙම ඉඳලා අමාරු වෙන නිසා මට ධර්මය අහන්න විවේකයක් ලැබෙන්න, හොඳ පරිසරයක් ලැබෙන්න, නිරෝගී වෙන්න, මට බුද්ධිය ලැබෙන්න, මට හොඳ වැටුපක් ලැබෙන්න, ටිකක් වැඩිපුර වැටුපක් මේ විවේකේ ලබා ගන්න කියලා අපි ප්‍රාර්ථනා කළ තියෙනවා. අන්න ඒ සියලුම ප්‍රාර්ථනාවල ප්‍රතිඵල තමයි අද මේ මොහොතේ මේ භුක්ති විඳින්නේ. මේකට කනෙක්ෂන් සම්පත්තිය කියලා. ඊටාම භාග්‍ය සම්පන්න දුර්ලභ අවස්ථාව කියන එක. මෙන්න මේ ක්ෂණ සම්පත්තිය තමයි පින්නතුනේ කිසියම් මිනිසෙක්, පුණ්‍යවන්ත මිනිසෙක් මේ ලෝකේ ලබන කියලා අවස්ථාව. ඒ නිසා ඔබ මේ ගත කරන්නේ, ඔබ සැබෑ ලෙසම ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ කල්ප ගානක ඔබ කළා වූ මහත් වූ පරිශ්‍රමයක ප්‍රතිඵලයක් භුක්ති විඳින අවස්ථාවක්. ඒක හිතන්න එපා ඔබ මේ ජීවිත කාලේ උපාධියක් අරගෙන උපාධි ප්‍රධානෝත්සවයේ දවසේ විඳින සතුට වගේ දෙයක් කියලා. ඒක හිතන්නේ ඔබ විවාහ වෙන දවසේ විඳින වගේ සතුටක් කියලා. ඒක හිතන්නේ ඔබට මුලින්ම දරුවෙක් ලැබෙන දවසේ විඳින වගේ සතුටක් කියලා. ඒක ඇත්තමිට අසභාව කීපයක උත්සාහයක ප්‍රතිඵලයක් වෙන පුළුවන්. නමුත් මේ ධර්ම ශ්‍රවණයක අවස්ථාව ඊට වඩා බොහෝ දිග කලක් තුළ කළා වූ පරිශ්‍රමයක ප්‍රතිඵලයක් මේ භුක්ති විඳිනවා. අන්නේ ප්‍රතිඵලයේ භුක්ති විඳින අවස්ථාවේදී පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන ඒ දහම අනුපිළිවෙලින් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමුක්තායතන පහක් ගැන. විමුක්තියට පත්වන කෙලෙස් වලින් මිදෙන අවස්ථා පහක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. විමුක්තායතන කියන්නේ අපේ තියෙන හිතේ තියෙන මෝහය දුරු වෙන අවස්ථා, ස්ථාන, දොරටු. මොනවද? ධර්ම ශ්‍රවණයේ විමුක්තායතනය. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී පින්නතුනි බොහෝ දෙනෙක් එකල මාර්ගඵල ලැබලා තියෙනවා. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ S2 වහගෙන භාවනා කරද්දී නෙවෙයි. බොහෝ දෙනෙක් මේ සම්බුද්ධ ශාසනයේ මාර්ගඵල ලැබුවේ S2 අරගෙන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ. හැබැයි ඒක අපි දැනගන්නට ඕන නුවණ වැඩෙන විදිහට තමන්ගේ අවධානය පරිපූර්ණ ලෙස ධර්ම දේශනාව තුළ රඳවාගෙන පවත්වා ගන්නට. ඒකට ඔබ දක්ෂ වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණේ විමුක්තායතනය. ඊළඟට සඳහන් කරනවා ධර්ම දේශනය ඔබ දන්න ධර්ම කාරණයක් වෙනත් කෙනෙකුට ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන අවස්ථාවත් විමුක්තියට පත් වෙන අවස්ථාවක්. බෞද්ධ සාහිත්‍යයේ සමහර ස්වාමීන් වහන්සේලා ගැන සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ පෘථග්ජන විදියට ධර්මාසනෙට එනවා ධර්මාසනෙන් බැහැර යන සෝවාන් කෙනෙක් විදියට. ස්වාමීන් වහන්සේ සෝවාන් කෙනෙක් ධර්මාසනෙට එනවා ධර්මාසනෙන් බැහැර යන අනාගාමී කෙනෙක් විදියට. තවත් සමහර කෙනෙක් අනාගාමී කෙනෙක් විදියට ධර්මාසනෙට එනවා බැහැර යන රහතන් වහන්සේ කෙනෙක් විදියට. එහෙම අවස්ථා ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනය. ඊළඟට සඳහන් වෙනවා ධර්ම සම්මන්ත්‍රණය. ධර්මයේ සිහි කිරීම නැත්නම් ධර්ම සාකච්ඡා කිරීම මේකත් විමුක්තායතනයක්. තමන් දන්න ධර්ම කරුණු ගලප ගලප නිතර නිතර හිතන්නේ ඒවා. ඒ වගේම අනිත්‍යය සමග සාකච්ඡා කරන්න. ඔබ මෙතන අහන ධර්ම කරුණු දානශාලාවට ගියහම, ගිලම්බස වළඳන ගියහම, කෑම බීම ගන්න ගියහම ඒ වෙලේ කතා කරන්න. එහෙම වුණොත් තමයි මේ දහම් මගේ තමන් ස්ථාවර වෙන්නේ. මේ ගිය සූත්‍රය වැනි ස්ථානවල දැක් වෙනවා නිතර දස කතාවන ලිය දෙන්න කියලා. අප්පීච්ච කතා, සන්තුට්ටි කතා, පරිවේක කතා, විරි ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා ආදී වශයෙන් දස කතාවන් පිළිබඳව ධර්මයේ දැක් වෙනවා. කතා කරනකොට නිතරම දහමට අදාළ කරුණු කතා කරන්න උත්සාහ කරන්න. ඒක තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මඟ වඩාත්ම ස්ථාවර වෙන්නට, වේගවත් වෙන්නට හේතු වෙන කාරණා. විමුක්තායතනයක් විදිහට ඊළඟට සඳහන් වෙනවා ධර්ම සජ්ජහායනය. ගිරිමානන්ද සූත්‍රය, බොජ්ජංග සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය මේ වගේ සූත්‍ර සජ්ජහාන කරන අවස්ථාවත් විමුක්තායතනයක්. අර්ථය දැනගෙන නුවණින් මිහිරි හඬින් මේ ධර්ම කරුණු සූත්‍ර ඔබ සජ්ජහාන කරනවා නම් ඒ සජ්ජහාන කරන අවස්ථාවත් විමුක්තායතනයක් විදිහට දැක් වෙනවා. එහෙම දක්වලා පස්වෙනි කරුණ හැටියට සඳහන් කරන්නේ මොකද්ද? භාවනාව කියන එක. එතකොට කරුණු පහෙන් කරුණු හතරක්ම පිනොතුනේ S2 අරගෙන කරන ඒවා. ඒ නිසා හිතන්නේ නිවන් දකින්නේ භාවනා කළ විතරයි කියලා. ධර්ම ශ්‍රවණිය, ධර්ම සාකච්ඡාවත් මේ කරුණුත් භාවනාවක් විදිහටම අපිට කරන්න පුළුවන් S2 අරගෙන. ඒ සඳහා අපේ සීහානුවණ අපට අවශ්‍ය වෙනවා. එනිසා ඔබ ධර්ම දේශනයක් සමන් දෙන අවස්ථාවේදී ඔබ අහන්නේ සැබෑ ධර්මයක් නම් ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවම ඔබගේ ප්‍රඥාව, නුවණ, සම්මාදිටිය වැඩෙන අවස්ථාවක් කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. අපි මුලින් සඳහන් කළා මුළු සම්බුද්ධ ශාසනයම කරුණු දෙකක් මත ගොනු කරන්න පුළුවන් කියලා. එකක් අපි කතා කළේ මෛත්‍රිය, අනෙත් කරුණ ප්‍රඥාව කියන එක. අන්නේ ප්‍රඥාව ගැන සඳහන් කරද්දී අපි සඳහන් කළා ප්‍රඥාව ලබන ක්‍රම දෙකක්. ඒකට හේතු වන උදව් කරන කාරණා දෙකක්. ඒ මොනවද? ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය. ධර්ම ශ්‍රවණයේදී අපි මොනවද දැනගන්නේ? සම්මා දිට්ඨිය ප්‍රධාන වශයෙන් ධර්මයේ කොටස් දෙකකට බෙදා තියෙනවා. සම්මා දිට්ඨිය පහම් බෙක්කවේ දොයන් වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකක් කියලා බුදුරජාණන් වහන්සේ මහාචාර්යසික සූත්‍රයේදී අපට දේශනා කළා. අත්ථි බෙක්කවේ සම්මා දිට්ඨිය අත්ථි බෙක්කවේ සම්මා දිට්ඨිය සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා. එක සම්මා දිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිතයි සැප විපාක ගෙන දෙන පිනට බර වෙච්ච උපදි සම්පත් ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. අනේ සම්මා දිට්ඨියෙන් තමයි අපි මේ සම්පටි කද මේ ලබාගෙන තියෙන්නේ. වාසනාවන්ත උපතක්, බුද්ධියක්, පරිපූර්ණ මිනිස් ජීවිතයක්, හොඳ වටා පිටාවක්, කල්‍යාණ මිත්‍රාශ්‍රයයක්, හොඳ රූප සම්පත්තියක්, සුගතියක්. මේ සම්පත් බොහොමයක් අපි ලැබුවේ මෙන්න මේ උපදි සම්පත්වල ප්‍රයෝජන විදියට, ප්‍රතිඵල විදියට. හැබැයි මේක විතරක් නෙවෙයි බුදුදහමෙන් අගය කරන දේ. ඇයි ඒකට හේතුව? මේ සියලුම සම්පත් අපි ලැබුවත් අපි සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. අපිට කොච්චර ඉහළ වෘත්තියක් තිබුණත්, අපේ දරුවෝ කොයිතරම් ඉහළ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තත්, අපිට කොච්චර ලස්සන රූප සම්පත්තියක් තිබුණත්, මේ සියල්ලක්ම දිනෙන් දින වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ අපි සියල්ලක්ම රැස් කරන දේවල්. අපි මරණයෙන් නිදහස් වෙන කියලා කරන්නේ, ලෙඩවීමෙන් නිදහස් වීම කියලා කරන්නේ, මහලු වීමෙන් නිදහස් වීම කියලා කරන්නේ මොනවද? ලෙඩ වෙන, මහලු වෙන, මරණයට පත් වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකෙ මිනිස්සු මහලු බවෙන් නිදහස් වෙන්න කියලා, ලෙඩවීමෙන් නිදහස් වෙන්න කියලා, මරණයෙන් නිදහස් වෙන්න කියලා රැස් කරන්නේ මොනවද? ඒ වගේම තත්ත්වයන්ට පත් වෙන දේවල්. දරුවන්, ඥාතීන්, දේපළ, මේ හැම දෙයකම ස්වභාවය මේ වගේ දේවල්. ඒ සම්පත අපට අවශ්‍යයි. සසරදී අපි කළා වූ දානමය පින්කම ලිස්ති විපාක විදියට අපි අද භවභෝග සම්පත්, වාසනාවන්ත මිතුරන්, දරුවන්, ඥාතීන් අපි ලබලා තියෙනවා. හැබැයි ඒක නෙවෙයි අපේ ජීවිතයේ අවසාන ඉලක්කය. ඒ සම්පත් ටික පරිහරණය කරන ගමන් ඊට වඩා ඉහළ තැනකට අපේ මනස රැගෙන යන්නට ඕන. කුමක් නිසාද? මෙන්න මේ අපට ජීවිතේ ජයගන්න කම්මස්සකතා සම්මාදිටියෙන් ජීවිතේ ජයගන්න බැරි අභියෝග ටික සම්මාදිටිය දෙවෙනි පියවරෙන් අපට ජයගන්න වෙනවා. අපි කොයිතරම් පින්කම් කළා තිබුණත්, කොයිතරම් ස්වාමීන් වහන්සේට සලකලා තිබුණත්, අපේ ළඟම ඥාතියෙක් මිය ගිහි පවස්ථාවේ වෙන දුකෙන් අපට නිදහස් වෙන්න බැයි සාමාන්‍ය පින්කම් වලින්. ඒ වගේම අපි කොයිතරම් සාමාන්‍ය ලෞකික කුසලයේ තුල ඉඳගෙන පින්කම් කළත්, අපි මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, මරණසන්න මොහොත වෙන විට ඒවන දුක්ඛයෙන් අප නිදහස් වෙන එක සරල දෙයක් නෙවෙයි. අන්නේ අවස්ථාව හැබැයි ලෙසම ජයගන්න නම් කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉක්මවල තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය වශයෙන් හඳුන්වන චතුසත්‍ය සම්මාදිට්ඨිය පිළිබඳව නුවණ අපි ලබා ගන්නට ඕන. මෙන්න මේ අවස්ථාව ලබා ගන්නටයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. ඒ ආරම්භක පියර තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපේ හිත මුල් වෙලා අපේ කයින්, වචනයෙන්, සිතින් අපි යමක් කරනවා නම් අන්න ඒ හිතේ ස්වභාවය අනුව ඒ කරන දේවල්ට අපට සැප හෝ දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මේක තමයි සම්මාදිට්ඨියේ ප්‍රඥාවෙහි පළවෙනි පියවර. පින්නතුනි, මේ අවබෝධය ලබාගත් ප්‍රමාණයට අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. මොකක්ද ඒ පරිවර්තනය? ඒ තමයි තමන් හැකිතාක් දුරට සබ්බ පාපසකරණං කියපු ආකාරයට අකුසල වලින් හැකිතාක් මිදෙනවා. පාපයන්ගෙන් හැකිතාක් දුරට මිදෙනවා. ඇයි ඒකට හේතුව? එයා කැමති නෑ දුක් විඳින්න. බාහිර කෙනෙකුට නීතියට තියෙන බය නිසා නෙවෙයි. ඒ තැනැත්තා කැමති නෑ තමන්ගේ ජීවිතයේ සතුට නැති කරගන්න. ඒ නිසා ඒ තැනැත්තා නිතරම හිත පිරිසිදුව තියාගෙන කුසලස් උපසම්බදා කියපු ආකාරයට දාන ආදී පින් දහම්, මෛත්‍රී ආදී කුසල දහම් ආදී ඒ තැනැත්තා නිතර සිදු කරනවා. මෙන්න මේක තමයි කම්මස්සකතා සම්මාදිටින් අපට ලැබෙන පළවෙනි අවබෝධය. මෙන්න මේ අවබෝධය ලැබෙන කෙනා පින්නතුනි, ඊටාම සරල දේ ඉඳන් අපට මේක පටන් ගන්න පුළුවන්. අපට කරන්න පුළුවන් ඊටාම පහසුම සරලම තැනින් බුදුහාඳුර අපට දේශනා කරනවා. මොකක්ද ඒ දේශනා කරන කාරණය? කෑම කාලා ඉවර වෙලා පිඟාන හොදනකොට, ඒ පිඟාන හොදන භාජනේ ඉඳුල් ටික අපි අයින් කරනකොට, ඒ සෝදන ඉඳුල් ටිකත් කෙනෙකුට සතෙකුට ආහාරයක් වේවා කියන හැඟීමෙන් අපට ඒක ඉවත් කරන්න පුළුවන් නම්, මෙන්න මේක තමයි අපි මේ කුසල ගමන් මගේ මූලික වශයෙන් අපට කරන්න පුළුවන් ඉතාම සරලම දේ. ඉතින් මෙතනින් පටන් ගන්න දේ තමයි අපේ මහා සංඝයා යවෙනුවෙන් දානයක් දීම, ධර්ම දාන ආදී ඉහළ ලෞකික කුසල් වලට අපි යන්නේ මෙන්න මෙතනින් ආරම්භ කරන පින කුසලය. ඒ විතරක් නෙවෙයි, චතුස්සච්ච සම්මාදිටියෙන් දැක්වෙන විදිහට ඉහළම ප්‍රඥාව, ඉහළම ආධ්‍යාත්මික දියුණුවෙහි ස්වභාවය වන අර බාහ්‍ය සූත්‍රයේහි බාහ්‍ය දාරුකීරක දේශනා කරපු දිත්තේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති කියන රහතන් වහන්සේගෙන උගේ ඉහළම ආධ්‍යාත්මික අවබෝධය කරා යන ගමනෙහි තමන්ට ආශිර්වාදයක් වෙන මේ ආරම්භයේ ඉඳම තමන්ගේ වැඩ පිළිල යන්නට ඕන. ඒ සම්පූර්ණ ගමන් මගම දිවෙන තවත් ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි පින්නතුනි අවංක භාවය කියන කාරණය. අවංක භාවය සාමාන්‍ය පින්කම් කරනකොට අවංක නොවුනත් පින්කම් කළ පින්කම් බල ආනිසංස ලබා ගන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර සම්මාදිටියේ විශේෂයෙන් තමන්ගේ අවිද්‍යාව දුරු කරන මාවතේදී අවංක භාවය අතිශයින් වැදගත් වෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කිරීමේදී ආරම්භයේදීම ලෝකෙට දේශනා කළේ ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී න වංක ජාතෝ කියලා කාරණයක්. න වංක ජාතෝ කියලා කියනවා ධර්ම ශ්‍රවණයට එන්න කියලා කියන්නේ අවංක කෙනාටයි, වක් වෙච්ච අදහස් නැති කෙනාටයි. කරණිමෙත් සූත්‍රයේ දැක්වෙනවා යන්තං සන්තං පදං අභිසමිච්ච කියන ගාථාවෙන් ආරම්භ වෙන තැනදී උජෝච සූජෝච කියලා කාරණා දෙකක්. ඍජු වෙන්නට ඕන, වඩාත්ම ඍජු වෙන්නට ඕන. කොහොමද තමන්ගේ ඍජුභාවය තමන් බලන්නේ? තමන් යමක් කරනකොට බලන්න අවංකව, මම මේක කරන්නේ මගේ තෘෂ්ණා වැඩි කරගන්නද අඩු කරගන්නද, මගේ සක්කාය දිටි අඩු කරගන්නද වැඩි කරගන්නද මම මේක කරන්නේ, මගේ මාන්නේ වැඩි කරගන්නද අඩු කරගන්නද මම මේක කරන්නේ කියලා බලන්න. සාමාන්‍ය පින්කම් කරද්දී විතරක් නෙවෙයි, ඇඳුමක් කඳිනකොටත් බලන්න මේක. මම මේ කඳින්නේ කැපිපේනද, මාන්නේ වැඩි කරගන්නද, මගේ සක්කාය දිටි වැඩි කරගන්නද කියලා එතන ඉඳන්ම බලන්න. ඒකෙන් කියන්නේ ලස්සන ඇඳුම් අඳින්න එපා කියලා නෙවෙයි කියන්නේ, හොඳට ලස්සනට ඇඳුම් අඳින්න, හොඳම ලස්සන වාහන ගන්න. නමුත් ඒවා කෙලෙස් වලින් මිශ්‍ර නොවන විදිහට අපට කරන්න පුළුවන් නම් ඒක තමයි නියම බුද්ධ ශ්‍රාවකගේ ලක්ෂණය. එනිසා කොණ්ඩේ පීරණ එකේ ඉඳන්ම හැම තැනදීම තමන් අවංක වෙන්න. එතකොට තමයි තමන්ගේ මේ මානසික සුවය එනම වැඩි වෙන්නේ. ඒකට අපි මුලින් සඳහන් කළේ මේ කම්මසකතා සම්මාදිටියත් එක්ක ඉන්න කෙනා හැම මොහොතෙම බලන්නේ මොකද්ද? හැම මොහොතෙම යා උත්සාහ කරන්නේ තමන්ගේ මේ කුසලය පින සාමාන්‍ය ලෞකික කුසලයේ වැඩි කරගන්න උත්සාහ කරනවා. ඇයි ඔහු මේ කුසලය පින වැඩි කරගන්නේ? කුමක් සඳහාද? ඒ වැඩි කරගන්නේ තමන්ට මේ ලෝකයේ තියෙන යටිතල පහසුකම් ටික දිනු කරගන්න. යුටිලිටීස් ටික දිනු කරගන්න. මොනවද යටිතල පහසුකම් ටික කියලා කියන්නේ? ආධ්‍යාත්මික ගමන් මගේ යටිතල පහසුකම් ටික මොනවද? නිරෝගී භාවය, කල්යාණ මිත්‍රයන්, ධර්මශ්‍රවණය කර අවශ්‍ය කරන විවේකය, මෙන්න මේ ආදී පහසුකම් ටික තමයි ලබා ගන්න තමයි මේ ටික කරන්නේ. මොකද ඒකට හේතුව දැන් මේ වන විටත් අපි සුගතිය සඳහා වැඩ කටයුතු කළ සුගතියක් ලබාගෙන තියෙන්නේ. ඒ සුගතිය ලබාගත්තු කෙනාට බුදුහාමුදුරෝ ආයේ මනුස්ස ලෝකයේදී අමාරුයි නිවන් දකින්න, මාර්ගඵල ලබන්න අමාරුයි, ඒ නිසා දිව්‍ය ලෝකයක හිත පිහිටවා ගන්න කියලා බුදුහාඳුර කියලා නෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒකෙන් කියන්නේ ස්වර්ග මාර්ගයේ දේශනා කරේ නැහැ කියන එක. ස්වර්ග මාර්ගයේ දේශනා කළා බුදුහාමුදුරුවෝ. ස්වර්ග මාර්ගයේ දේශනා කළා තියෙන්නේ මේකෙන් සම්පූර්ණ ප්‍රතිඵල ගන්න බැරි අයට. ඇතැම් විට ජීවිතයේ අවසාන මොහොතේ බුදුහාඳුරු මුණ ගැහිච්ච අයට මට කුණ්ඩලි වැනි අයට කිසිම දෙයක් කරගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. එයාට එකම දේ තමයි සුගතිය සිත පිහිටුවීම විතරයි කරන්න තිබුණේ. චත්තමානවකේ මුණ ගැහිච්ච අවස්ථාවේ උට කරන්න වෙන කිසිම උදව්වක් තිබුණේ නැහැ. උට සඳහන් කළේ මොකද්ද? යෝ අද තම්පවරෝ මනුජේසු කියන ගාථා තුන ගන්න උගන්වපෙක විතරයි කළේ. අපි හරි ඉස්කෝලේ යන කාලේ ශ්‍රී ලංකාවේද කිව්වේනේ. අපි ඉතරනම් ඉතින් හිටන් හිටිය සමහරට ජේසුස් වහන්සේ ගැන කියන කවිය කියලානේ. නමුත් පින්නතුනේ ඒ කියන්නේ බුදුහාඳුරන්ගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ කියන්නේ. ඇයි ඒ ගාථා තුනේ කියන්නේ බුදුහාන චත්තමානවකේද? චත්තමානව කියත් අරුණ කුමාරයෙක්. ඒ කුමාරය මිය යන එදාම මිය යන වේ මිය යම වළක්වන්න බෑ කියලා බුදුහාරු තේරුම් ගත්තා. තේරුම් අරගෙන මේ කුමාරයට සුගතිගාමි වෙන්න උගන්වපු ගාථා තුන මේ. ඇයි මේ ගාථා තුන ඉස්කෝලේදී අපට කියන්නේ? ඉස්කෝලේ ඇරෙනකොට ඇයි අපි මේක කියන්නේ? බොහොම හොඳයි. මගදී අනුසුරක් වුණොතින් මේ දරුවා සුගතිගාමි වෙන්නේ මේක කියන්නේ. ඒකටයි පාසලේදී කියන්නේ. පාසල ඇරෙනකොට නෙවෙයි. පුළුවන් නම් ඉස්කෝලේ යන ගමනුත් දරුවන්ට මේ තුන කියලා පුරුදු කරලා යවන්න ඕනේ ඉස්කෝලේ යනකම් කියන්නේ කියලා. මේක තමයි නියම ආරක්ෂාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දෙන ආරක්ෂාව පින්නතුනි මේ භෞතික ශරීරයට දෙන ආරක්ෂාව විතරක් නෙවෙයි. මේ ශරීරය ඕන මොහොතක අපට නැති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දෙන රැකවරණේ ආරක්ෂාව ඊට වඩා ආරක්ෂාවක්. ඒ මොකද්ද? ඒ තමයි හිතට දෙන ආරක්ෂාව. කොමකින් ආරක්ෂාවන්නේද? දුගතියට වැටීමෙන් අපි ආරක්ෂා කළා. අපේ හිත සුගතියට පිහිටුවා ගන්නට කරන ආරක්ෂාවයි ලබා දෙන ආරක්ෂාවයි. ඒක තමයි වඩාත්ම වටින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුගතියේ පිහිටවන්නට උනන්දු කරපු අවස්ථාවක් තියෙනවා. නමුත් ඊට වඩා උපරිම ලෙස බුදුහාඳුරෝ උනන්දු කළේ හරියට හිසගිනි ගස්තිකු වගේ, සැතකින් පහර ලද්දකු වගේ ඉක්මනටම මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම සඳහා කරන්න පුළුවන් උපරිම වැඩපිළිවෙලෙහි යෙදෙන්න කියලා. එනිසා අපි ලෞකික කුසලයක් කරන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේ සඳහා පසුතලය අපි සකස් කර ගැනීම. එනිසා ඔබ කරන පින්කම්, ස්වාමීන් වහන්සේලාට කරන උපස්ථාන, මේ හැම දෙයකින්ම ඔබ බලාපොරොත්තු වෙන්නට ඕන ඔබට මේ දහම් මගේ මේ ජීවිතය තුළ ශක්තියක් කරගන්න. ඒ ශක්තිය දිනු වෙච්ච ප්‍රමාණයට තමයි අපට කල්යාණ මිත්‍රත්වය ලැබිලා, සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලැබිලා, ඒ දහම නුවණින් මෙනෙහි කරමින් සමථ විදර්ශනා වේදෙනට පහසුකම් ටික අපට ලැබෙනවා. එනිසා පින්වත්නි මේ ජීවිතය තුළ උපරිම ලෙස අපේ ජීවිතයේ ඉහළම සාර්ථකත්වය, ඉහළම දියුණුව කියලා කියන්නේ අපේ සමථ විදර්ශනා කරන අවස්ථාව. ජීවිතේ අපි හුඟක් දේවල් කරනවා, පින්කම් කරනවා, ඥාතීන් සලකනවා, ඉගෙන ගන්නවා, රැකියාවල් කරනවා, දරුවන්ට යුතුයකම් කරනවා. මේ සියලුම දේවල් කරන අතරේදී පින්වත්නි මේ ජීවිතයේ තමන් ඉතාම ඉහලින් ලබන ප්‍රතිඵලය තමයි තමන්ගේ හිත එක කුසල අරමුණක පවත්වා ගැනීමත්, සමතය තුළ හිත පිහිටුවා ගැනීමත්, ඒ සමාධිමත් වෙච්ච සිතින් නිරතුරුව සිදුවන අනිත්‍යතාවය මෙනෙහි කිරීම. මෙන්න මේ දේ කරන්න තමයි පින්නතුනි අපි මේ සියලුම දේවල් ටික මේ මොහොතේ ලබලා තියෙන්නේ. අපි මේ සියලුම පහසුකම් ටික අතීත කලාව ප්‍රාර්ථනාවල ප්‍රතිඵල විදිහට මේ ලබලා තියෙන්නේ. මෙන්න මේ සඳහා යෙදෙන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. ඔබ බුදුරජාණන් වහන්සේව පිළිගන්නවා නම්, බුදුරජාණන් වහන්සේගේ සර්වත්‍යඥානය පිළිගන්නවා නම්, උන්වහන්සේගේ අවබෝධය පිළිගන්නවා නම්, බුදුරජාණන් වහන්සේ ඇස්තිස් මස්ලේ දන් දීලා කරපු පරිත්‍යාගයට ඔබ ඇත්තටම කෘතඥතාවය දක්වනවා නම්, ඔබ ජීවිතයේ කළ යුතු ප්‍රධාන දේ තමයි ඔබේ සිත ඉහළම ලෙස සතුටින් පවත්වා ගන්න, දුකේ නිදහස හිත පවත්වා ගන්න. ඒ ඉහළම ලෙස තමන්ගේ හිත දුකේ නිදහස ආධ්‍යාත්මික සුවය තුළ පවත්වා ගැනීම තමයි මොකක් කියලාද කියන්නේ සමත විදර්ශනා තුළින් අවස්ථාව. ඒක වාඩි වෙල විතරක් කරන දෙයක් නෙවෙයි. මුලදී අපි වාඩි වෙල ටිකෙන් ටික හුරු වෙනවා. පින්නතුනි මේක හිත දියුණු වෙන්න වෙන්න තමන් කරන අනිත් වැඩත් එක්කමත් මේක කරන්න හිත හුරු වෙනවා. අන්න ඒ සඳහා උනන්දුව, දැනුම, උද්‍යෝගයේ පහසුකම් ටික ලැබෙන තමයි අපි මේ ලෞකික කුසලිය තුලින්ගෙන මේ කරුණ ටිකෙන් ටික අපි සම්පාදනය කරගන්නේ. පින්නතුනි අපි අද ධර්ම දේශනාවේ මුල් කොටස මේ අපි දැන් මේ කරුණ ඉදිරිපත් කරේ මුල් කොටස සඳහායි. මෙතෙක් අපි සඳහන් කරපු කාරණා වලින් ඔබට ධර්මයේ මේ ගැටලු තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. ඔව් ඇත්තෙන්ම හොඳ ප්‍රශ්නයක්. මෛත්‍රී වඩන එකෙහි ප්‍රධාන ප්‍රතිඵල දෙකක් තියෙනවා. එතුමිය අහන්නේ මෛත්‍රී වැඩීමෙන් අපේ දිනදා ජීවිතයට ලැබෙන ප්‍රතිඵල ගැන අහන්නේ. මෛත්‍රිය වැඩීමේ අපි ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. මූලිකම දේ තමයි අපේ හිතේ තියෙන ගැටුම, හිතේ තියෙන විරසක බව, ද්වේෂය අඩු කරගන්න. අපට හිතට පීඩා දෙන ප්‍රධානම දේ තමයි අනිත් පැත්තේ තියෙන අමනාපකම. වෙනත් කෙනෙකුගේ පොඩි අඩුවක් දැක්ක ගමන් අපේ හිත ඉක්මනට කලබල වෙනවා. හිතේ තියෙන සතුට නැති වෙනවා. දැන් බලන්න මෙතෙන්දී කෙනෙක්ගේ ෆෝන් එකක් නිස්සියයි රින්ස් කියයි කියලා බලන්න. ෆෝන් එකක් රින් වුණොත් මොකද වෙන්නේ? එකපාර කලබල වෙනවා කාගේද කියලා බලනවනේ. ඇතැම් වෙලේ හිතේ කලකිරීමක් ඇති වුණා, ගැටුමක් ඇති වුණා. ඇත්තෙම ෆෝන් එකක් දැන් මෙතෙන්දී කවුරුවත් ඕන කමින් නැණේ කරන්න එකනේ. කහින එකක් ඕන කමින් බාධා කිදෙන කරන්නේ නැණේ කවුරුවත් නේ බැරිම තැන ඉවසලි ඉවසලන්නේ කහිනනේ. අන්නේ වෙලාවේදී කෙනෙකුගේ ඒ අපහසුතාවයකදී නැත්තම් ෆෝන් එකක් රින්ස් යන වෙලාව ඒක වෙන වෙලාවේදී ඒ තැනැත්තාට ලොකු අපහසුවක් තියෙනවා. ඒ තැනැත්තා හරියට වෙලෙ කලබල වෙනවා, බය වෙනවා, ඒ ෆෝන් එකයිද කෙනා. ඔබත් බලලයාගේ මූණ බලලා අමනාප වුණොත් මොකද වෙන්නේ? අර ගහෙන් වැටුණ කෙනාට ගොනා යනවා ඊට පස්සේ. ඒ වෙලාවේ පිනුතුනි හොඳට සිහියෙන් ඉන්න. ඒ කාගේද කියලාවත් නොදකින විදියට ඔබ ඉන්න. අන්න ඒක තමයි මෛත්‍රිය කියලා කියන්නේ ඇත්තටම. මේ මෛත්‍රිය දෙනදා ජීවිතේ පුහුණු කරන විදිය මේ. එදිනදා මඟ තොට යද්දී පාරේ යනකොට නිතරම ওই කලර් ලයිට්ස් වලදී රෙඩ් ලයිට් පත් වෙනවනේ නේ. පත් වෙච්ච ගමම අපට හිතෙන අනේ තා පොඩ්ඩක් හරි කලින් ආවනම් හොඳයි කියලා නේ. නැත්තම් තා පොඩ්ඩක් හරි රේස් කරලා යන්න හිතෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපට හිතෙන විදිය. එහෙම නැති කෙනෙක් ඉනවනේ ඉතාලම කලාතුරකින්. හැබැයි පින්නතුනි ඒ වෙලාවේ ඔබට හිතන්න පුළුවන් නම් අනිත් පැත්තේ වාහන නවත්තලා ඉන්න පේලියේ ඉන්නේ ඔබේම දරුවෙක් නම් එහා පැත්තේ ඉන්නේ. ඔබේම දුව හෝ පුතා නම් එහා ලයින් එකේ ඉන්නේ කියලා ඔබට හිතෙනවා නම් එවැනි ආකල්පයක් ඇති කරගන්න පුළුවන් නම් ඔබ ඇතැම් විට කොළපාට ලයිට් එක පත් වුණාට වඩා සතුටු වෙනවා රතුපාට ලයිට් එක පත් වීම ගැන. ඇයි තමන්ගේම පුතා මේ හුඟ වෙලාවක එහා පැත්තේ මේ බලාගෙන ඉනවා. අනේ පුතාට යන අවස්ථාව ලැබුණා මට පරක් වුණත් කමක් නැහැ කියලා ඔබට හිතෙනවා. බලන්න පින්නතුනි එදිනදා ජීවිතයේ මේ ඉතාම සරල කාරණයක් මේ කිව්වේ. මෛත්‍රී භාවනා වඩන්න වඩන්න මෙන්න මේ වගේ ආකල්පෙම වෙනසක් තමන්ගේ ජීවිතය තුළ වෙන්නට ඕන. කෙනෙක් පිරිසක් එක්ක ඉන්නකොට බොහෝ දෙනෙක් ලෙඩ දුක් වලින් අපහසුතාවන් වලින් ඉන්නවා. වයසක නිසා අමාරුකම් වලින් ඉන්නවා. ඉතින් ඒ වගේ අය එක අපහසුකකින් ඉන්නකොට ඔබත් හිතේ කේන්ති ගත්තොත් ඔබත් ඒ තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් වෙනවා. කෙනෙක්ගේ හිතේ අපිරිසිදු බවක් තියෙනවා නම් කෙනෙක්ගේ හිතේ කෙලෙක් ක්ලේශයක් තියෙනවා නම් ඒ තැනැත්තා ඒ මොහොතේ දුකෙන් ඉන්නේ. එතකොට ඔබත් හිත නරක කරගත්තොත් මොකද වෙන්නේ? ඔබත් අර තත්ත්වෙම පත් වුණු කෙනෙක් වෙනවා. ඒ නිසා මෛත්‍රී වඩන්න වඩන්න පිනතුනේ අපේ ජීවිතවල එදිනදා ලොකු පරිවර්තනයක් වෙනවා. අපට එදිනදා තියෙන පීඩන හුඟක් අඩු වෙනවා. ඒක එක වාසියක් අපි මේ ආධ්‍යාත්මික ගමන මගේ ලබා ගන්න. අනිත් දේ තමයි අනිත් පියවර තමයි මෛත්‍රී වඩන්නේ අපි කොමක් සඳහාද? සමත කමඨහනක් විදියට. අතීතයට සහ අනාගතයට දිවෙන හිත වර්තමානයේ තුල හිත පිහිටුවා ගන්න, හිත සමාධිමත් කර ගැනීමේ කමඨහනක් විදියටයි අපි දෙවෙනි පියවරේදී මෛත්‍රී වඩන්නේ. එනිසා මේ වාසි දෙකම අපි ලබා ගන්නට ඕන. මෛත්‍රී කියන එක හුදෙක් හිතින් හිතීම විතරක් නෙවෙයි. මෙත්තා සාගත කාය කර්මත් කරන්න ඕනේ. හැසිරෙනකොටත් මෛත්‍රී සාගතව හැසිරෙන්න ඕනේ. මෙත්තා සාගත වචී කර්මේ වචන කතා කරනකොටත් මෛත්‍රියම කතා කරන්න ඕනේ. මෙත්තා සාගත මනෝ කර්ම හිතින් සිතුවිලි හිතනකොටත් මෛත්‍රී සාගතවම හිතන්න ඕනේ. කෙනෙක්ගේ අපහසුතාවයකදී යම්කිසි ශබ්දයක් ඇහෙනවනම් මෛත්‍රියෙන් හිතන්නේ යාගෙන. අනේ මේ කොච්චර අසනීපෙන්ද මේ තැනැත්ත ඉන්නේ, එහෙම ඉඳිද්දිත් මේ බනහන් නැවිලා ඉන්නව නේද කියලා හිතනව පොඩ්ඩක්. ඔව් දැන් පින්නතුනි, හොඳයි අපි ඊළඟ ආගමික වැඩසටහන ඊළඟ කොටසටයි දැන් යොමු වෙන්නට බලාපොරොත්තු වන නිසා පූජා පැවැත්වෙනවා. එයින් පසුව පුලුවන් පින්නතුනි අපි ධර්ම දේශනාව ඉදිරි කොටස සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි, අපේ කලින් පැයේදී පවත්වාගෙන ආපු ධර්ම දේශනා මාලාවෙහි ඉතුරු කොටස මෙතෙන් පටන් අපි ආරම්භ කරනවා. ඉතින් මුලින් අපි සඳහන් කරපු කරුණු වලින් ටිකක් නැවතත් කෙටියෙන් අපි සඳහන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද අලුතෙන් නැවත පින්නතුන් සහභාගී වෙන නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා තුළ අපට දැක ගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය තමයි උන්වහන්සේගේ හැම දහම් පදයකින් අපට විස්තර කළේ ප්‍රඥාව ලබා ගන්න ආකාරය. ඒ ප්‍රඥාව නුවණ දියුණු කරගත් ප්‍රමාණයට තමයි අපේ හිතේ තියෙන මානසික පීඩා කෙලෙස් දුරු වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ නිතරම අපේක්ෂා කළේ ඒ සම්මා දිට්ඨිය නුවණ අපට ලබා දෙන්නට. තින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි ලබන ප්‍රධානතම දේ තමයි අපේ හිතට කෙලෙස් ඇතිවන ක්‍රමය අපි ධර්මය ඔස්සේ තේරුම් ගන්නවා. අපේ හිතට යම්කිසි අවස්ථාවක දුකක්, අසහනයක්, අසතුටක් හිතේ තියෙනවා නම් ඒ ඕනම වෙලාවක හිතේ ස්වභාවය තමයි හිතේ කෙලෙස් තිබීම. නැත්නම් හිතේ යමක් පිළිබඳව දැඩි ආසාවක් තියෙනවා. එහෙමත් නැත්නම් යම්කිසි කෙනෙක් ගැන අමනාපයක්, ගැටුමක් හිතේ තියෙනවා. මේක තමයි සාමාන්‍ය ලක්ෂණය. සාමාන්‍ය කෙනෙකුට උනත් මේක අවබෝධ කරගන්න පුළුවන්. වෙනත් ධර්මයක් අහලා උනත් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය වහාම ඊටත් වඩා ගැඹුරින් අපට කාරණයක් තේරුම් යනවා. ඒ මොකද්ද? හිතේ ලෝභයක්, ද්වේෂයක් කිසියම් අවස්ථාවක ඇති වෙනවා නම් ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි ඒ තැනත්තා දැන් වර්තමාන අරමුණ තුල නෙවෙයි ඉන්නේ. ඔහු ඒ වෙලාවේ හිතේ ස්වභාවය තමයි අතීතයේ කිසියම් අරමුණක් පිළිබඳව හිතමින් ඉන්නේ. නැත්නම් අනාගතයේ සිදුවන දෙයක් ගැන හිතමින් ඉන්නේ. හිතේ යම්කිසි වෙලාවක දුකක්, අසහනයක් නම් හිතේ ලෝභය, ද්වේෂය දෙක තියෙනවා. හිතේ ලෝභය, ද්වේෂය යම්කිසි අවස්ථාවක තියෙනවා නම් ඒ අවස්ථාවේ හිතේ මෝහය තියෙනවා. මෝහය කියලා කියන්නේ මොකද්ද? තමන් ජීවත් වෙන්නේ මේ මොහොතේ නෙවෙයි, අතීත අරමුණක් සිහි කරමින් තමන් ඇහෙන් දැකපු, කනෙන් අහපු, නාසයෙන් ගඳ සුවඳ විඳපු මේ ආදී ඉන්ද්‍රිය වලින් ගත්තු අත්දැකීමක්, අතීතේ නිරුද්ධ වෙච්ච අත්දැකීමක් හිතමින් තමයි ඔබ ඉන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අතීතය අමතක කරන්නද බුදුදහමේ කියන්නේ කියලා. පිනොතින් මෙන්න මෙතෙන්දී හුඟා කලපනාකාරී වෙන්නට ඕන. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දැන් මයින්ඩ්ෆුල්නස් කියන එක තමයි ලෝකේ වර්තමානයේ බොහොම ජනප්‍රිය මාතෘකාව. මයින්ඩ්ෆුල්නස් එක ගැන කතා කරන බොහෝ දෙනෙක් කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානයේ හිත තියාගෙන ඉන්නේ කියලා කියන්නේ නේ. බුදුදහම එහෙම කියනවද? බුදුදහම අමතක කරන්න කියලා මොනවද කියලා තියනවද? විතක්ක සංඨාන සූත්‍රයේ එක්තරා කාරණයක් සඳහන් වෙනවා, අසති අමනසිකාරා කියලා කාරණයක්. යමකින් හිතට කෙලෙස් ඇති වෙනවා නම්, රාග ද්වේෂ මොහ ඇති වෙනවා නම් ඒක සිහි නොකර ඉන්න කියලා කියනවා. හැබැයි පේනතුන බුදු දහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නැහැ. අමතක කරන්න කියලා නැහැ විතරක් නෙවෙයි. බුදු දහමේ දුකේ නිදහස් වීමේ ප්‍රධාන මාවත වැදිර දේශනා කරපු ඒ කායන වයම් වික්‍රමී මග්ගෝ සත්‍යාන විසුද්ධියා කියන එකෙන් පටන් ගන්න සතර සතිපට්ඨානයේ තුල යම් කිසි කෙනෙක් සම්මා සතිය දිනු කරොත්ින් සම්මා සතිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. කොච්චර දුරද මතක් වේද යන්නේ? යාට මේ ජීවිත කාලේ ඔක්කොම ටික මතක් කරගන්න පුළුවන් හොඳටම ඉහෙරටම සතිය දිනු කරොත්ින්. ඉපදෙච්ච දවසින් නම් ටික මතක් කරගන්න පුළුවන්. ඉපදෙච්ච දවස විතරක් නෙමෙයි පින්නතුනි. මව කුසේ හිටිය කාලේ ටිකක් මතක් කරගන්න පුළුවන්. පිළිසඳ ගත්ත වෙලාවේ ඉඳන්ම ඒ ටිකක් මතක් කරගන්න පුළුවන්. ඒ විතරද? පෙර ආත්මයන්ට සිය කරන්න පුළුවන්. අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙකුට ආත්ම භව කීයක් සිහිපත් කරගන්න පුළුවන්ද? මහා කල්ප 500ක් ආපස්සට සිය කරන්න පුළුවන්. මහා කල්ප 500ක්. අතිශය දීර්ඝ කාලයක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සිය කරන්න පුළුවන් කාලය කොච්චරද? සීමාවක් නැහැ. ඕනම අතීතයක් සිය කරන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ නුවණට. එනිසා පිනතුනි දුක ඇති වෙන මාවතේදී අපි මේ සඳහන් කළේ දුක ඇති වෙන ස්වභාවය. කිසියම් අවස්ථාවක අපේ හිතේ රාගදේශ තියෙනවා නම් ඒ තියෙන්නේ මෝහය නිසා. අපේ හිතේ මෝහය තියෙනවා නම් මෝහය කියලා කියන්නේ අතීත අරමුණක් පිළිබඳව දැන් සිහි කරමින් ඉන්නේ විතරක් නෙවෙයි. ඒ සිහි කරන මොහොතේ අපි හිතන්නේ ඒ සිද්ධිය එහෙමම ඒ විදියට දැන් පැවැත්වෙනවායි කියලා. දැන් ඔබ ගෙදරින් උදේ හෝ මේ වෙලාවේ පිටත් වෙන වෙලාවේදී ගෙදර දරුවෙක් අකීකරු වැඩක් කරමින් හිටියනම් නැත්නම් ගෙදර ඉස්සරහා සැක කටයුතු වාහනයක් වගේ නවත්තලා තිබුණා නම් ඔබ ඇතැම්මිට දැන් මතක් කරනකොට මොකද මතක් වෙන්නේ? ඔබට මතක් වෙන්නේ ඔබ අන්තිමට මේ දැකපු සිද්ධිය මතක් වෙන්නේ. දැන් දරුවෝ ඇතැම්මිට අකීකරු වැඩේ කර ඉන්නේ නැහැ. දැන් ඇතැම්මිට පොතක් බලවලා ඇත්තේ. ඇතැම්මිට වාහනේ නවත්තපු කෙනා වෙන වැඩකට ඇවිල්ලා දැන් වාහනේ යා ගෙදරත් ගිහිල්ලා තියෙනවා. නමුත් අපි ඒක දැන් සිහි කරන විට මොකද්ද වෙන්නේ? අපට හිතෙන්නේ ඒ අවස්ථාවේ දැකපු සිද්ධිය හැම තියෙනවායි කියලා. ඔබට බැනපු කවුරු හරි මතක් කරගන්න බලන්න. මතක් වෙනකොටම ඔබට නැවත වතාවක යන්නේ බැනුම අහන්න පුළුවන් නොමිලේම. එයා එකවතාවේ ඔබට බැන්නේ බැනලා දැන් අමතක කළා. ඔබේ අවිද්‍යාව විසින් නැවත නැවතත් ඔබට බැනුම් අස්වන සිහි කරන හැම මොහොතකම. ඔබේ හිතේ අන්තිසි කෙනෙක් දැකපු කෙනෙක් හිතට සතුටක් ගෙන දෙන කෙනෙක් ඔබට දැන් මතක් වුණා කියලා කියමු. කලින් දැකපු හොඳට හිනාවෙලා ලස්සන ඇඳුමකුත් ඇඳලා හිටිය කෙනෙක් මතක් වුණා. ඇතැමිට මතක් වෙච්ච ගමම ඔබ ඇතැමිට ඒ කෙනාගේ දුරකථන අංකය දානවනම් අපි කියමු කෝල් එකක් දෙනවා කියලා. ඔබට කතා කරනවා කියලා. කතා කරනකොටම දැන් ඔබ හිතන් ඉන්නේ අර ඔබට අවසානට දැකපු විදියට මෙයා ඒ විදියටම හිනාවෙලා ඉන්නවා ඇති කියලානේ. ඇතැමිට මේ කෝල් එක දෙනවා ඒ කෙනා තවත් එක දෙනා රණ්ඩු වෙමින් ඉන්නේ තවත් කෙනෙක් එක්ක. ඇතැම් විට මේ වෙලාවේ නාන නැතිය. ඇතැම් විට ව්‍යායාම කළා වෙලා මහන්සි වෙලා දැන් ඇත්තේ ඇතැම් විට හාන්සි වෙලා. නමුත් අපට හිතෙන්නේ අපි කතා කරනකොටම අර අපි අන්තිමම දැකපු විදියට මෙයා hina වෙලා ඒ වගේ ඇඳුම ඇඳගෙන දැන් කතා කරනවා කරන්න ඕන කියලා අපි හිතාගෙන ඉන්නේ. අපේ මේ තියෙන අවිද්‍යාව නිසා. තවත් උදාහරණයක් ගන්න බලන්න පිනොතනි. ඔබේ ගෙදර ෆ්‍රිජ් එක සීතකරණය මතක් කරගන්න බලන්න. මතක් වෙනකොටම ඔබට ඒ ගෙදර දැන් අද අන්තිමට දැකපු සීතකරණයේ බඩු ටික මතක් වෙන්නේ නේ? අවංකව කියන්න ඔබට ඒ සීතකරණය මතක් වෙනකොට ඒ මතක් වෙන සීතකරණෙහි දැන් ඔබට මතක් වෙන සීතකරණෙහි දැන් ඔබ සිහි කරන සීතකරණෙහි ලයිට් එක පත් වෙලා ඔෆ් වෙලාද තියෙන්නේ? මං අහපු ප්‍රශ්නේ තේරුන්නේ නැහැ. මං ඇහුවේ දැන් ඔබේ සිතට සිතන එක මං අහන්නේ. දැන් ඔබේ සිතට සිතන්නේ අන්තිමට දැකපු එකනේ. ඒ අන්තිමට දැකපු ෆ්‍රිජ් එක තමයි දැන් ඔබට මතක් වෙන්නේ. ඒ මතක් වෙන්නේ කියලා ලයිට් එක පත් වෙලාද ඔෆ් වෙලාද තියෙන්නේ? පත් වෙලා තියෙන්නේ. ඔබ කවදාවත් ලයිට් එක ඔෆ් වෙච්ච ෆ්‍රිජ් එකක් මතක් කරගන්නවද ඔබ? කවදාවත් මතක් කරගන්නේ නැහැ නේ. මතක් කරගන්නෙම හැමදාම අර ලයිට් එක පත් වෙන එක. ඒ සිහි කරන බොහෝ වෙලාවලදී ඔබ ෆ්‍රිජ් එක ළඟ නැති වෙලාවලදී බොහෝ විට ඒකේ ලයිට් එක ඕෆ් වෙලා තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ දැන් වෙන කෙනෙක් දැන් ඇරලා තියෙ කියලා. ඇරලා තියෙන පුළුවන් සමහරට. හැබැයි ඒ ඔබ දැන් සිහි කරන්නේ ඒ දැන් ඇරලා තියෙනක නෙවෙයි. ඔබ දැන් සිහි කරන්නේ ඔබ අන්තිමට දැකපු ඒ ටිකේ බඩු ටිකත් එක්ක ඒ එක එක තට්ටුවල තියෙන කෑමත් එක ටික තමයි මතක් කරන්නේ. ඒ නිසා තමයි දැන් ගෙදර ගිහිල්ලා සිහිත කරන ඇරලා බැලපු ගමන් මොන හරි අඩුවේ නම් අනිත් එකෙන් අහන කොහෙද මොකද උනේ මේකට කොහෙන්ද තිබ්බේ මේක කියලා අහනවා. මොකද ඔබ ගිය ගමන්ම අර තියෙන එකම බලාපොරොත්තුෙන් තමයි යන්නේ. පින්නතුනි මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි දුක ඇතිවීමට ප්‍රධානතම හේතුව කියලා කියන්නේ. ඒ නිසා අපේට මානසිකව දුකක් ඇති වෙනවා නම් ඒකේ මුල මෝහය අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අපේ හිත වර්තමාන මොහොත තුල නොතිබීම සහ අතීතයේ නිරුද්ධ වෙච්ච අරමුණක් පිළිබඳව සිහි කරමින් හිටීම. එතකොට හිතෙන්න පුළුවන් කෙනෙකුට එහෙනම් දැන් මේ ඇහැට පේන දකින්නේව දැන් සිදුවෙමේ නේද තියෙන්නේ කියලා හිතන්න පුළුවන් නේ. පින්නොතින් හොඳට කල්පනාවෙන් ඉන්න මේ කියන කාරණා ටික උදාහරණයක් ගන්න බලන්න. ඔබ කෑමක් අනුභව කරනවා කියලා කියමු. කෑමක් කන වෙලාවේදී කෑම පිඟාන දිහා බලාගෙන නේ ඔබ කන්නේ නේ. කෑම පිඟාන දිහා ලස්සන බලාගෙන තමයි ඔබ කන්නේ. දැන් අපි ගමු කෑම පිඟාන්නේ බතුයි මොන හරි හොඳ වෑංජනයක විදියට කියලා. ඒ දෙක මිශ්‍ර කරලා කටේ කන ගමන් ඔබ හිතන්නේ මෙන්න මේ පිඟානේ තියෙන කෑමේ ඔබ කන්නේ කියලා. ඇත්තටම ඔබට මේ මොහොතේ ඔබට රස දැනෙන්නේ අර පිඟානේ තියෙන කෑමද? පිඟානේ තියෙන කෑම නෙවෙයි ඔබට මේ මොහොතේ දැනෙන්නේ දිවේ දිවට ගිහිපු රසයයි දැනෙන්නේ මේ මොහොතේ. ඔබ කවදාවත් හිතලා තියෙනවද ඒක? කෑම කන හැම වෙලාවෙම හිතන්නේ මේ පිඟානේ තියෙන කෑමයි කියලා නේ කන්නේ නේ. දැන් රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමයි කියලා අපි හිතන්නේ. ඇත්තටම රස දැනෙන්නේ මේ වෙලාවේ දිවට ස්පර්ශ වෙච්ච කෑම ටික. හැබැයි ඒ කෑම ටිකයි අතට අරගෙන පිඟානේ තිබ්බොත් කොහමද? ඒකේ ලස්සන බල බල පුළුවන් ද රස විඳින්න? ඔබටම තේරුම් ගන්න පුළුවන් නේ නේ? අන්න ඒ වගේ තමයි පිනතුනේ. ඇත්තටම ඒ දිවට දැනෙන රසය කෙනෙකුට හිතන්න පුළුවන් පිඟානේ තියෙන කෑම නෙවෙයි දිවේ තියෙන රසය කියලා. ඇත්තටම පිනතුනේ ගැඹුරින් බැලුවාම දැන් අපට රස දැනෙන්නේ අර දිවේ තියෙන කෑම ටිකක් නෙවෙයි ඇත්තටම. ඒකේ තම පියවර ගානක් පසු කරලා ගිහිල්ලා මනසට මනින්දිරියට ධර්මාලම්බනයක් වෙන විදියට ඒ දිවේ නිරුද්ධ වෙච්ච සංඥා වේදනා ටික තමයි එවලෙ සිහි කරන්නේ. එතකොට පින්නතනි ඔබ මේ මොහොතේ ඇසින් රූපයක් දකිනවා නම් කනෙන් ශබ්දයක් අහනවා නම් දිවෙන් රසයක් විඳිනවා නම් මේ හැම දෙයකම ස්වභාවය මේකමයි. අපිට හිතෙන්නේ දැන් මේ පේන රූපේ මට මේ පේන ඔයා හරිය ලස්සනයි කියලා කියනෝනේ. ඒක හරියට කෑම කනකොට අනේ හරිය රසයි මේ පිඟානේ තියෙන කෑම කියලා කියනවා වගේ වෙන වෙනසක් නැහැ. එතකොට පින්නතුනි මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තොත් තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගය අපට ටිකෙන් ටික තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට අපි කලින් සඳහන් කළ අහන්න අපේ සම්මා දිට්ඨිය දිනු වෙනවා. ඒ සම්මා දිට්ඨිය දිනු වීමේ ප්‍රතිඵලයක් විදියට පළවෙනි පියවර තමයි කම්මසගත සම්මා දිට්ඨිය ඇති වෙනවා. කර්මය පිළිබඳව අවබෝධයෙන් අපේ හිතට අකුසල් සිතුවිලි එනකොට හිතට දුකක් ඇති වෙන බවත් හිත පිරිසිදු වෙනකොට හිතේ සතුට ඇති වෙන බවත් අපි දන්නවා. අන්‍ය අවබෝධය ලැබෙච්ච ප්‍රමාණයට කෙනෙක් අකුසල් වලින් පුළුවන් තරම් මිදෙනවා. හිත නිතරම පිරිසිදුව තියාගෙන හොඳ දේවල් කරනවා. මේක තමයි පින්නතුනි සාමාන්‍ය ලෞකික කුසලයේ ලක්ෂණය. මෙන්න මේ ප්‍රතිඵල විදියට පින්නතුනි අපට බාහිර පහසුකම් ටිකක් ලැබෙනවා. දැන් අද මේ අපට ලැබෙන්නේ හොඳ ලස්සන රූප ආදිය මේ පේන්නේ ඒ අතීතයේ කළා වූ කුසල කර්ම වල සහ මේ ජීවිතයේ කළා වූ පින්කමල ආනිසංස. හැබැයි පින්නතුනි එකක් තියෙනවා. ඒ කුසලයට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ලෞකික කුසලයේ ශක්තිමත් වෙන්නේ අර බාහිර රූප ටික ලස්සනට තියන විතරයි. ඒ රූප ටික ලස්සනට තියෙනකොට අපට සතුට වෙන්න පුළුවන්. හැබැයි ඒ රූප වෙනස් වෙනකොට එන දුකෙන් නිදහස් වෙන්න අර ලෞකික කුසලයට ශක්තිය නැහැ. ඒ නිසා තමයි අපි නිතරම ගෙදර දොර සුද්ධ පවිත්‍ර කරනවා. ඇඳුම් පැනඳුම් ලස්සනට අඳිනවා, දරුවෝ හොඳට උගන්වන්න බලනවා, දිගටම නිරෝගී වෙන්න බලනවා. මේ ටික තමයි අපි ජීවිතේ හැමදාම එකම විදිහට තියෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. මේ ටික යම්කිසි ප්‍රමාණයකට අපට ලෞකික කුසල ආනිසංස විදිහට ලැබෙනවා. හැබැයි පින්තුනි, ඒ දේවල් වෙනස් වෙනකොට වෙනස් වීම දරා ගන්නට මේ කම්මස්සකත සමාධිත්වය විතරක් අපට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ, ලෝකයට සාස්ෘවරයෙක් අවශ්‍ය වෙන්නේ, ලෝකයට ඒ සාස්ෘවරයෙක්ගේ දහමක් අවශ්‍ය වන්නේ කුමන කාරණයක් නිසාද කියන බව. කුමක් නිසාද ලෝකයට සාස්ෘවරයෙක් අවශ්‍ය වෙන්නේ? ලෝකයට සාස්ෘවරයෙක් අවශ්‍ය වන්නේ මහලු වෙන අවස්ථාවේදී මහලු වීමෙන් වෙන දුකෙන් නිදහස් වෙන්න, ලෙඩ වෙන අවස්ථාවේදී ලෙඩ වීමෙන් වෙන දුකෙන් නිදහස් වෙන්න, මරණාසන්න මොහොතේ ඇතිවෙන්නේ මරණ දුකෙන් නිදහස් වෙන්න සහ නැවත උපතකට යන්න තියෙන අවස්ථාවේදී අන්නේ උපතෙනුත් නිදහස් වෙන්නයි සාස්ෘවරයෙක් අවශ්‍ය වෙන්නේ. ලෝකයේ ධර්මයක් බබලන්නේ මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මෙන්න මේ කාරණා තුන නිසා බව බුදුහාමුදුරෝ දේශනා කළා. මෙන්න මේ බව තේරුම් ගත්තොත් පිනුතුනි අපට ටික ටික අපේ නුවණ දිනු කරගන්න වෙනවා. ඇත්තටම අපේ ජීවිතයට මේ මොහොතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක අපට තේරුම් ගන්නට වෙනවා. පිනුතුනි අපේ ජීවිතයට ඇත්තටම මොකද්ද වෙන්නේ? අපේ ජීවිතය කියලා කියන්නේ මේ මොහොතේ ඇසෙන් රූපයක් දකින අවස්ථාව, කනට ශබ්දයක් අහන අවස්ථාව, දිවට රසයක් විඳින අවස්ථාව, නාසයට ගඳ සුවඳක් විඳින අවස්ථාව, කයට පහසක් දැනෙන අවස්ථාව, මනසට අරමුණු වීම. මෙන්න මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඇසට රූපයක් දකිනකොටම පිනතුනි, නමුත් ස්වභාවය මොකද්ද? ඇසට රූපයක් දකිනකොටම අපට හිතෙන්නේ මේ කලින් තිබුච්ච කෙනෙක් කිය මේ පේන්නේ කියලා. ඒ කෙනා බල ලහක බලා ගත්තත් අපට හිතෙනවා මේ දේ හැම ඉතුරු නැයි කියලා. මේක තමයි සාමාන්‍ය ලෝකේ කෙනා හිතන් ඉන්නේ පිනතුනි. මේක අකුසලයක්ම නෙවෙයි, අපාගත වෙන එකක්ම නෙවෙයි. හැබැයි පිනතුනි නියම කුසලයක් නෙවෙයි. මේ ස්වභාවය තුල ඉඳගෙන අපට ලෞකික කුසලයක් කරන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්, දාගැබ් ආදීට පුද පූජා කරලා සුගතිගාමී වෙන්නත් පුළුවන්. හැබැයි ඒ සුගති විතරක් නෙවෙයි, ඒ සුගතියත් එක්ක ලැබෙන අනිත් ටිකක් බාර ගන්න වෙනවා. වයසට යන එක, ලෙඩ වෙන එක, මරණය, ප්‍රිය විප්‍රයෝග, ඒ ටිකත් ඔක්කොම එක තමයි බාර ගන්න වෙන්නේ. ඇයි ඒකට හේතුව? අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා මේ සංඛාර ටික හටගන්නේ. මොන වගේ සංඛාරද? අපුඤ්ඤාභි සංඛාර විතරක් නෙවෙයි, අකුසල සංස්කාර විතරක් නෙවෙයි, පුඤ්ඤාභි සංඛාරක් හටගන්නේ මේ අවිද්‍යාව මතමයි. ඒ නිසා සාමාන්‍ය එදිනදා පින්කම් කරන ගමන් අපි දක්ෂ වෙන්නට ඕන දුකෙන් නිදහස් වෙන මාර්ගයක් මොකද්ද කියලා. එහෙනම් පින්නතුනි අපි තේරුම් ගන්න ඕනේ ඇත්තටම ජීවිතේට මොකද්ද වෙන්නේ. මේ මොහොතේ ඇසට රූපයක් දකිනකොට අපට හිතෙන්නේ මේ බාහිර පේන පුද්ගලයාය මට ඒ විදිහටම පේන්නේ කියලා. එකතකින් හිතනවා මේ බාහිර කෙනෙක් මේ මෑණියෝ මෙහෙම මට පේනවා කියලා. නමුත් පින්නතුනි ඇත්තටම වෙන්නේ ඇසෙන් කරන්න පුළුවන්කම තියෙන වර්ණ මාත්‍රේ විතරයි ගෙනත් දෙන්න පුළුවන්කම තියෙන. ඊට පස්සේ ඇතුලෙන් තමයි මේ අම්ම කෙනේ, මේ හුඟක් වැඩ කරපු කෙනෙක් කිය ඔක්කොම ටික තමන්ගේ මනින්ද්‍රියෙන් ධර්මාලම්බනයක් විදිහට තමයි හඳුනාගන්නේ. ඒ විතරක් නෙවෙයි, දුක ඇති වෙන ඊළඟ පියවර ගැන මහා නිධාන සූත්‍රය දැක්වෙනවා. දැන් අපි සරල කරුණු වලින් පටන් ගත්තේ, දැන් මේ කරුණු ටික බොහොම කල්පනාවෙන් අහන්න වෙනවා. හැබැයි බය වෙන්න එපා, ඔබට නැවත මේක කියව ගන්න පුළුවන්. මේ අපි අත්පත්‍රිකාවක් ඔබට දීලා තියෙනවා. ඕකේ අද කියන සියලුම කරුණු සංක්ෂිප්තව ඔබට තියෙනවා, නැවත කියවලා බලන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ උත්සාහ කරන විවිධ ක්‍රම වලින් මේ දුක ඇති වෙන ආකාරය ගැන පැහැදිලි කරන්න. ඒකට අවිද්‍යාව තමයි අපේ මානසික දුක් පීඩාවලට ප්‍රධානතම හේතුව. අන්නේ හේතු ඇති වෙන විවිධ පැති වලින් බුදුහාඳුරෝ තේරෙන විදිහට කරුණ දේශනා කළා. එක එක සූත්‍ර වල එක එක විදිහට දේශනා කළා. එක තැනක දේශනා කරනවා මේ පේන කොට යමක් අපි දැන් මහණිදන් සූත්‍රේ දැක් වෙනවා නාමකායේ පටික සම්පස්සය කියලා කාරණයක්. ඒ වගේම රූපකායේ අදිවචන සම්පස්සය කියලා කාරණයක්. අහලා තියෙනවද කලින්? ඔව්. මොකක්ද එහෙනම් රූපකාය යදි වචන සම්පස්සේ කියන්නේ ධර්මයේ ප්‍රධාන කරුණු දෙකක් දෙකෙනු පටිඝ සම්පස්සේ සහ අදි වචන සම්පස්සේ කියලා කාරණා දෙකක්. එයින් පටිඝ සම්පස්සේ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සම්බන්ධ වෙන අවස්ථාව. ඒකට කියනවා ස්පර්ශය ආසෙන් තියෙන පටිඝ සම්පස්සේ කියලා. ඒකට කියන ඕලාරිකය කියලා. ඊළඟ පියවර තමයි නාමකායේ පටිඝ සම්පස්සේ, ඊළඟට රූපකායේ අදිවචන සම්පස්සේ. අදිවචන සම්පස්සේ කියලා කියන්නේ මනසට අරමුණු වීම. ତେଣୁ මුලින් ඉන්ද්‍රියම් පහට ඒ මේක පැත්තකට වෙනවා පටිඝ සම්පස්සේ කියලා. මනසට අරමුණු වෙන එකට කියනවා අදිවචන සම්පස්සේ කියලා. දැන් මහණිදන් සූත්‍රයේ දැක්වෙන්නේ රූපකායේ අදිවචන සම්පස්සයයි නාමකායේ පටිඝ සම්පස්සයයි කියලා. තේනතුනි මේ ධර්ම කාරණා අපි කවදා හරි තේරුම් ගන්න වෙනවා. මේ ජීවිතේ නැති වුණත් මෛත්‍රී බුදුරහන් කාලේ හරි මේක තමයි තේරුම් ගන්න තියෙන්නේ. අද අමාරුවේ කිව්වත් දුකෙන් නිදහස් වෙන්න කියලා ඔබට කවදා හරි ඕනකමක් ඇති වුණොත් මේක තමයි තේරුම් ගන්න ඕනේ. මේන් බහැර ක්‍රමයක් නැහැ. ඒ නිසා අමාරුවෙන් හරි අපි තේරුම් ගන්න වෙනවා. එතකොට රූපකායේ අදිවචන සම්පස්සේ කියන්නේ ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, මේ ඉන්ද්‍රිය පහට මොකක් හරි ගෝචර වෙනකොටම අපි මනස පැත්තට යනවා. දැන් කවුරු හරි රූපයක් දකිනකොට මම අහවලය කියලා අනිත් එක මතක් කරනවා හිතින්. හිත පැත්තට යනවා. අනිත් පැත්තක් තියෙනවා රූපකාය අධිවචන සම්පස්සය සහ නාමකායේ පටිඝ සම්පස්සය. හිතට මොකක් හරි මතක් වුණොත් දැන් අම්මා කියන සංකල්පේ හිතට මතක් වුණොත් මතක් වෙච්ච ගමන් අම්මා අඳින්නේ මේ වගේ දේවල් කියලා රූප ටික පේන ගන්නවා. නැත්නම් අම්මා හොයාගෙන යනවා. නැත්නම් අම්මට කෝල් එකක් දෙනවා. නැත්තං අමට ලියුමක් කියනවා. නැත්තං අම මිය ගිහලා නම් අම වෙනින් දානයක් දෙනවා. එතකොට මෙන්න මේ දෙපැත්ත තමයි හිතේ අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට ඇහැට රූපයක් දකිනකොට හිත පැත්තට යනවා. හිත මතක් වෙනකොට බාහිරට යනවා. මේක තමයි සාමාන්‍ය ලෝකේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේක තේරුම් අරගෙන නාමයේ විදිහට දැකලා නාමයේ තුලදීම හිත නිරුද්ධ කරගන්න එක. රූපය දැකලා රූපය තුළම හිත නිරුද්ධ කරගන්න එක. මනසට සිතුවිල්ලක් එනකොට සිතුවිලි මාත්‍රයක් කියලා විඤ්ඤාතේ විඤ්ඤාත මාත්‍රං කියලා දැනගන්න එක. ඒකම තමයි බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුතිරට දේශනා කළේ. එවං හිතේ බාහ්‍ය සික්කිතම්බං දිත්තේ දිත්තමත්සං භවිස්සති, සුතේ සුතමත්සං භවිස්සති, මුතේ මුතමත්සං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං භවිස්සති කියලා. ඇසෙන් රූපයන් දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන මේක කලින් තිබිලා මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි. මේ මොහොතේ වර්ණ රූපය ඇති වුණා, ඒ මොහොතෙන් ඇති වෙච්ච සිතුවිල්ලක් කියන එක එතනම දකින්න දක්ෂ වෙන්නට ඕන. හරියට පින්නතුනි, අපි කණ්ණාඩියක් ළඟට යනකොට අපිට පේනව නේද? මොකද්ද පේන්නේ කණ්ණාඩියෙන්? ඔව්, කණ්ණාඩියෙන් පේන්නේ ලෝකේ ලස්සනම කෙනා පේනවනේ. ඔව්, කණ්ණාඩියක් ළඟට යනකොටම පේන්නේ මොකද්ද? ඒ මොහොතේ හටගත්තු රූපය තමයි පේන්නේ. කණ්ණාඩියකට යන්න කලින් ඒ රූපේ තිබෙන්නේ නැහැ. කණ්ණාඩියෙන් තමන් ඈත් වෙනවත් එක්කම ඒ රූපේ ඉතුරු වෙන්නේත් නැහැ. තේන්නුතිනේ, අන්න ඒ වගේ තමයි අපි ජීවිතය කියන්නේ. කණ්ණාඩි 6ක 6 පැත්තකට නිතර හැරෙනවා. මොකක්ද 6 කියලා කියන්නේ? ඇසෙන් රූප දකිනකොට එක කණ්ණාඩියක්, හිතට හිතුවේ වෙනකොට එක කණ්ණාඩියක්, දිවට රස දැනෙනකොට තව කණ්ණාඩියක්. ඒ මොහොතේ ඒ හේතු ටික අපි හදාගන්නවා. ඒ කලින් තිමිච්ච දෙයක් නෙවෙයි. දිවට රසයක් දැනෙනකොට ඒ රසය කලින් තිමිලා රසය දැනෙන එකක් නෙවෙයි. ඒ මොහොතේ තමයි තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, ඒකේ හටගැනීමේ ලක්ෂණ නොදැනීම ආදී අභ්‍යන්තර කාරණා ටික නොදැනීම නිසා ඒ මොහොතේ තමන් ඒක නිස්පාදනය කරගන්නවා. ඉන්ද්‍රිය හයෙම වෙන්නේ මේකයි. ආයතන හයෙම වෙන්නේ කලින් සිමිච්ච අත්දැකීමක් නෙවෙයි. ඒ මොහොතේ අර කණ්ණාඩි ළඟට ගිහිල්ලා අපි අත්දැකීම ලැබුවා වගේ ඒ අත්දැකීම ලබා ගන්න එක කරන්න. ඒකේ ලක්ෂණය තමයි පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ වචන වලින් කියනවා නම් අහොත්වා සම්බුතං හොත්වාන භවිස්සති. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. වෙනත් විදියකින් කියනවා නම් not being occurred comes to occurrence, being occurred will not go to occurrence. මෙන්න මේක තමයි පින්නතුනි බුදු දහම නැමැති මහා මැණික් ආකාරය තියෙන දියමන්තිය වගේ සම්පූර්ණ බුදු දහම තුල තියෙන සාරය මේ තුල තියෙනවා. අපි ජීවිතේ ඕනම අත්දැකීමක් ලබනවා නම් අපි ජීවිතේ සැපක් හෝ දුකක් වින්ද නම් වින්ද කියලා කියන්නේ මේ අස්කන්නාසාදී ආයතන හයට රූප ශබ්දාදී අරමුණු පතිත වීම. ඒ පතිත වෙන හැම මොහොතකම වෙන්නේ මෙන්න මේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එක. නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්න සූදානම් නැහැ. ඔය හාන්දර කොච්චර කිව්වත් ඉතින් ගෙදර තියෙන තමයි දරුවා ඉන්නවා තමයි කියලා හිතන්නේ. ඒක හරියට දැන් අපේ ගෙදර සුරතයි සුරතල් සතෙක් කියන ඒ සතත් එක්ක අපි කණ්ණාඩි ළඟට යනවා. ඊට පස්සේ එවලෙම තමයි රූපේ නිර්මාණය වුණේ එතන. අපි දැන් මේක දන්නවා. නමුත් අර සතා හිතන්නේ කොහමද? ඒ සතා හිතන්නේ කලින් කවුරු හරි මෙතන හිටියේ කියලා. ඒ විතරක් නෙවෙයි ඈතට ගිහින් ආයෙ වෙලෙ බොරුණු අරයා ඉන්නවා කියලා. අපි කියමු මේ බලපැටියට කතා කරන්න පුළුවන් කියලා. අපිට වගේ කතා කරන්න පුළුවන් බලපැටියෙක් කියලා කියමු. හැබැයි බුද්ධියනේ අපේ තරම් යා තාමරක හිතන්නේ. අපි කිව්වත් අනේ බලපැටියෝ නැහැ. ඔතන රූපේ නැහැ. ඔයා ගියාට පස්සේ දෙමක ඇති උනේ කියලා. ඊට පස්සේ බලපැටිය කියයි නෑ මා මෙහෙම නෙවෙයි බලන්න මං ගිහිල්ලා එනකොට බේ බලන්න ආයි ඉන්නේ මේ. ඇයි නැත්තේ? එයා කියයි එන හැම මොහොතකම බලන්නේ නැත්තේ මොකද මේ ඉන්නේ? එයා බලන්නේ ඇවිල්ලා තමයි බලන්නේ. ඇයි ඒකට හේතුව? යාට නුවණක් නෑ ගියාට පස්සේ එතනින්නම් නුවණින් දකින්නේ මෙතන දැන් නෑ කියන එක. නමුත් මිනිස්යන්ව අපට ඒ නුවණ තියෙනවා. හැබැයි කණ්ණාඩි ළඟදී ඒ නුවණ තිබ්බට අනිත් කිසිම තැනකදී මේ නුවණ අපට නෑ. අපි නුවණැති බුද්ධිමත් කියලා හිතනවනේ. අපි හුඟක් උපාධි තියෙ කියලා හිතනවා. සම්පූර්ණ පින්නතුනි ලෝකය කියලා කියන්නේ ලෝක යම්තාක් විද්‍යාවන්, දර්ශන, භාෂා, විෂයන් කුමන හෝ දෙයක් ලෝකේ තියෙනවා. ඒ ලෝකේ හැම දෙයකම පදනම තමයි අපි මේ ලෝකේ ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ ලෝකේ අපි ඉපදුණා. අපි මිය ගියාට පස්සේ තේ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණය. ඒ සියලුම දර්ශනාගම් අනුසෝතගාමී දහම් එක පැත්තකට යන්නේ. බුදුදහමේ තියෙන කම්මස්සකතා සම්මාදිටියක් තියෙන පිනතුණි මේ අනුසෝතගාමී දහම තුළමයි. බුදුදහමේ දේශනා කරන චතුසත්‍ය සම්මාදිටිය තියෙන්නේ පටිසෝතගාමී දහම්මත්. අන්නේ දර්ශනෙන් විතරයි මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි නුවණ දිනු කරගන්නට ඕන. අපි ඇස්සින් රූපයක් දැක්කා කියලා කියන්නේ ඒ මොහොතේම පෙරපස නොවි කාරණා පහක් ඇති වෙනවා. මොනවද ඒ කාරණා පහ? ඒ තමයි ස්කන්ධ පංචකය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහක් ක්ෂණිකව හට ගන්නවා ඇස්සින් රූපයක් දකිනකොට. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි රූපය හඳුනාගන්නේ. ඒ පහේ ස්වභාවය ඒ පහ එකට හටගන්නේ එකටම නිරුද්ධ වෙනවා. ඒ වගේම කලින් නොතිබී තමයි හටගත්තේ. මේ කිසිම දෙයක් පින්නතුණි බාහිර ලෝකයේ තුල බෙදලා දක්වන්න බෑ අපට. මේ සියල්ලක්ම දකින්නේ මනසින් බුද්ධියෙන් දකින තියෙන. දැන් ඔබ තේ එකක් බොනකොට ඔබ තේ එකේ ඇතැමිට ගිය රසනේ වැඩි. තේ කොළ වැඩි. සීනි මදි කියලා ඔබ කියනවනේ. ඔබ එහෙම කියන්නේ පීරිසි උඩට දාලද කියන්නේ? නෑ නෑ කියන්නේ ඔබ කියන්නේ කොහමද? ඔබ නුවණින් කියන්නේ ඒක. ඔබ අවබෝධයෙන් කියන්නේ. ඒක කවදාවත් අපිට බාහිර ලෝකෙදි පෙන්වන්න බෑ. මෙන්න වැඩි සීනි ටික මේක, මෙන්න රස්නි ටික මෙන්න බලන්න කියලා අතට අරගෙන පෙන්වන්න බෑ. ඒක තමයි නුවණින් කියන දේ. අන්නේ වගේ තමයි මේ බුදුදහමේ කියන මේ දෙවනි පියවරේ ටික අපි අවබෝධ කරගන්නට ඕන නුවණින්මයි. හැබැයි නුවණින් අවබෝධ කරගත්තා කියලා පිනුතුනේ ඒක අසත්‍ය දෙයක් නෙවෙයි. ඒක සත්‍යම තමයි. මුලින් සුතමේ ඥාණයෙන් මේක අසා දැනගෙන කල්ලාණ මිත්‍රයන්ගෙන් ඒක චින්තාමය ප්‍රඥාවෙන් නැවත නැවතත් ඒක නුවණින් මෙනෙහි කරන්න ඕන. මොකද අපි සසර කල්ප ගානක් පුරුදු කරලා තියෙන්නේ අර අනුසෝතගාමී ධහම. අපි පින් කරගෙන ආව තමයි සංසාරේ. මුගක් ප්‍රාර්ථනා කරගෙන ආව තමයි. නමුත් අපි වැඩිපුර සසරේ පුහුණු කරේ අර ලෝකයේ යන විදියට තමයි හිතන්න පුරුදුනි. ඒ නිසා ඇත්තටම අපි මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ගන්න කැමති නම්, ඇත්තටම අපි දුකෙන් නිදහස් වෙන්න කැමති නම්, ඇත්තටම අපි සම්පත්තියේ හිමිකරුවන් වෙන්නට කැමති නම්, මෙන්න මේ දර්ශනය අසා දැනගෙන හැකි තාක් දුරට මේ දර්ශනේ ජීවිත යථාර්ථයක් බවට පත් කරගන්නට ඕන. එතකොට අපේ ජීවිතයේ වෙන හැම අත්දැකීමක්ම අර කණ්ණාඩියේ ළඟදී සිදුවෙච්ච දේ කියලා අපි දැනගන්න හුරු වෙන්නට ඕන. පින්නතුනි, එහෙම බලන්න හුරු වුණොතින් ඔබට හිතේද ඔබ මේ අද ජීවිතේ ගත කරන දේවල් අසාර්ථක වෙයි කියලා? ඔබ දරුවන්ට සලකන එකක් නැහැ, ඉගෙන ගන්න එකක් නැහැ, රැකියාවට යන එකක් නැහැ කියලා හිතේද ඔබට? දැන් ඔබ දන්නවා කණ්ණාඩි ළඟට යනකොටම කණ්ණාඩි රූපය ඇති වුණා, එතනම නැති වුණා කියලා දන්නවනේ. හැබැයි ඔබ එහෙම දැනගත්තාම ඔබ කණ්ණාඩි ළඟට නොගිහලා ඉන්නවද? නෑ නේ, දවසට කී වතාවක් යනවද නේ? බෑග් එකේ කණ්ණාඩියක් දාගෙන ඉන්නේ නේ. ඔව්, කොච්චර අර සිද්ධිය වුණත් ඔබ කණ්ණාඩි ළඟට නොගිහලා හරින්නේ නැහැ. නැවත නැවතත් කණ්ණාඩි ළඟට යන්නවා, ඒක දැකලත් ඔබ. අන්න ඒ වගේ තමයි පේනතුනි රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. රහතන් වහන්සේ තමන්ගේ අම්මව බලන්න යන්න පුළුවන්, තමන්ගේ සහෝදර සහෝදරියන් බලන්න යන්න පුළුවන්, කලින් හිටිය පන්සලකට යන්න පුළුවන්. ඒ හැම තැනකටම යන්නේ කොහොමද? යන්නේ අර අපේ කණ්ණාඩි ළඟට රූපේ බලන්න යන වගේ. කලින් නිර්මාණය වෙච්ච දේක් බලන්න නෙවෙයි යන්නේ, ගියාට පස්සේ නිර්මාණය වෙන ලෝකේ බලන්න යන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ රහතන් වහන්සේ සම්මුති සත්‍යයෙන් බැහැර වෙනවා කියලා. සම්මුති සත්‍ය තුල ලෝකෙට කරන්න පුළුවන් උපකාර ටික කරනවා. ඒ උපකාරය කරන ගමන් අර දර්ශනය තුල ඉඳගෙන ලෝකයට එක ගනුදෙනු කරනවා. දැන් උදාහරණයක් හැටියට ගන්න, අම්මා කෙනෙක් බලන්න කුඩා දරුවෙක් එක්ක සෙල්ලම් ගියක් හදාගෙන සෙල්ලම් කරන්න පුළුවන්. බලාගෙන ඉන්න කෙනෙක් කියනවා, අනේ අර අම්මා සෙල්ලම් කරනවා නේද කියලා නේ. ඇත්තටම මනසින් අම්මා සෙල්ලම් කරන්නේ අර දරුවට උදව් කරන විතරයි. රහතන් වහන්සේ කෙනෙක් ගත්තත් අපිත් එක්ක ලෝකේ ඉන්න වගේ පේනවා. අපි ආහාර ගන්නා වගේම රහතන් වහන්සේත් ආහාර ගන්නවා කියලා අපිට හිතන්නේ නේ. ඔබ විශ්වාස කරනවද? රහතන් වහන්සේ කබලින්කාර ආහාරය පරිහරණය කරන්නේ නැහැ කියලා කියනවා. ඔබට එහෙම කිව්වා මේ තැහෙන රහතන් වහන්සේ දානේ නොවලඳිනවද කියලා නේ. රහතන් වහන්සේ දානේ වළඳනවා පින්නතුනි. රහතන් වහන්සේ දානේ වැළඳීමත් අර අම්මා කුඩා දරුවත් එක සෙල්ලම් කිරීමත් එක වගේ. කුඩා දරුවත් එක අම්මයි එකට සෙල්ලම් ගේ හිටියා කියලා අපි කියන්නේ අම්මා සෙල්ලම් කරනවා කියලා. ඒ සම්මුති ලෝකෙම කියනවා රහතන් වහන්සේ ආහාර අනුභව කරනකොට අපි කියනවා රහතන් වහන්සේ ආහාර ගන්නවා කියලා සම්මුති විදියට. නමුත් මනසින් ගැනීමක් නෙවෙයි ඒක. මේ ශරීරය පවත්වා ගන්නට ඒ විතරක් නෙවෙයි, ඇස් කන්න ආහාරය ආයතන, රූපාදී බාහිර ආයතන, මේ ආයතන 12න් රහතන් වහන්සේට තියෙන්නේ ආයතන දෙකක් විතරයි. මන ආයතනය, ධර්මායතනය විතරයි තියෙන්නේ. දැනටත් පින්නොතනේ අපටත් ඒ ස්වභාවයම තමයි තියෙන්නේ. දැන් ඔබට රූපයක් තිබ්බට ඔබ රූපය ගැන හිතුවත් නේ රූපය තියෙන්නේ ඔබට. ඔබේ වයස ගැන හිතන්න. වයස ගැන හිතුවත් නේ වයස මතක් වෙන්නේ. ගෙදර ගැන හිතුවත් නේ ගෙදර තියෙන්නේ. ඒ මොහොතේ පින්නතුනි අපි නිෂ්පාදනය කරගෙන මේ ලෝකේ තියෙන්නේ. අපිට හිතෙනවා මගේ ශරීරයත් මෙතන තියෙනවා, වාහනයත් අතන නවත්තලා තියෙනවා, ගෙදරත් තියෙනවා, ශ්‍රී ලංකාවේ අම්මා තාත්තාත් ඉන්නවා, ඔහොම කියලා මේ ඔක්කොම ටික අපිට හිතෙනවනේ. නමුත් පින්නතුනි ඒ මොහොතේ අපි අත් විඳින්නේ ඇත්තෙම මන ආයතනයයි ධර්ම ආයතනයයි එක්ක අපි මනෝවිඥාණයෙන් ගන්න අරමුණු ටිකක් මේ හැම වෙලාවෙම අරමුණෙන් අරගනිමින් ඉන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි එතනින් නවතින්නේ අර නාමකායේ පටික සම්පස්සයයි රූපකායේ අධිවචන සම්පස්සයක විදියට මනසට අරමුණු වෙනකොට බාහිර මත හිත පතිත වෙලා බාහිර රූපේ දකිනකොට හිත වැත්තට ගිහිල්ලා මේ දෙපැත්ත තුල ඉන්න නිසයි අපට අද ආයතන 12ක් තියෙන්නේ. හැබැයි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ ආයතන දෙකයි අපේ. ඇස නැමේ මනස නැමැති ආයතනයයි ධර්ම නැමැති ආයතනයයි දෙක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ සැබෑ යථාර්ථය ජීවිත අත්දැකීමක් බවට පත් කරන. බුදුරජාණන් වහන්සේ අභිඥා කියලා සූත්‍රයෙන් දේශනා කරනවා. මේ ලෝකයේහි බුද්ධිමත් කෙනෙක් ඉන්නවනම් ඒ නුවණැති කෙනා තමන්ගේ ප්‍රඥාවෙන් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් දකින්න තියෙනවා නම් කුමක්ද ඒ දැකිය යුත්තේ? ලෝකේ බුද්ධිමත් කෙනෙක් ඉන්නවනම් බුද්ධිමත් කෙනාට හිතෙන්න පුළුවන් සාගරය පතුලේ අධ්‍යයනය කිරීම, ශරීරයේ තියෙන රෝගයකට මෙතෙස් හොයා නොගත් උද්‍යස් හොයා ගැනීම, නැත්නම් අර ස්ටීවන් හෝකින් වගේ හොයාගන්න විදිහේ අලුත් ගැලැක්සියක් අධ්‍යයනය කිරීම, මේ වගේ දෙයක් සාමාන්‍ය සම්මුති ලෝකයේ මහා දැනුම් සම්භාරයක් තමයි. නමුත් වෙනතුනේ බුදුරජාණන් වහන්සේ සාරාංශික කලපලක්ෂයක් සොයාගත්තු ඒ මහා පරිශ්‍රමයේ ප්‍රතිඵලෙන් ලබන ඉහළම අධ්‍යාපනය මොකද්ද? මුළු කල්පයක් තුළ ලෝකයට ලැබෙන නැවුම්ම දෙය තමයි මේ රූපාදී ස්කන්ධ පංචකය තේරුම් ගැනීම. අපේ ජීවිතය කියලා කියන්නේ හැම මොහොතකම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම හට ගන්නවා. ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට මේ හැම මොහොතකම මේක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේක දැකීම තමයි දුක තේරුම් ගැනීම කියලා කියන්නේ. ධම්මචක්ක සූත්‍රයේ දේශනා කළේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියන එකෙන් පටන් අරගෙන සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියේ මෙන්න මේක. මේක නොදැනීම නිසා තමයි උපාදාන හටගන්නේ. ස්කන්ධ පංචකෙන් අපි නැවතෙන්නේ නැහැ. ස්කන්ධ පංචකේ හැම මොහොතෙම හට ගන්නවා. ඒ ස්කන්ධ පංචකේ නැවතෙන්නේ නැහැ. අපි ස්කන්ධ පංචකේ උපාදාන කරගෙන පංච උපාදාන ස්කන්ධය බවට පත් කර ගන්නවා. දකින්නකොටම අපි සෝදානන්නේ නැහැ මේක දැන් දකින්න දෙයක් කියලා දකින්න. අපි ඒකේ අතීතයට යනවා. හිතට අරමුණක් එනකොටම අපිට හිතෙන්නේ නැහැ මේක හිතේ සිතුවිල්ලක් දැන් ආවේ කියලා. ඒ බාහිර දේ හොයාගෙන අපි යනවා. ඒ හිතක එන දේ හොයාගෙන ගියාට කමන්නේ නැහැ. වරදක් නැහැ ඒක. රහතන් වහන්සේට නාන්න ඕන වුණොත් රහතන් වහන්සේ කෙනෙක් නාන්න යන්න පුළුවන්. හැබැයි යන්නේ කලින් තියෙන ලිඳක් බලාගෙන නෙවෙයි. දන්න ඒ වෙලාවට ගියාට පස්සේ අර කන්නඩියන්ට ගියා වගේ වෙලේ නිස්පාදෙන වෙන පරමාර්ථ සත්‍ය දකිමින් යන්නේ. නමුත් අපි යන්නේ කලින් අන්තිමට දැකපු ලිඳ හොයාගෙන තමයි යන්නේ. ඒ ලිඳේ බෑම්ම කවුරු හරි වෙනස් කළ තිබුණොත්, ඒ ලිඳ ළඟ තිමිච්ච බාදිය කවුරු හරි වෙනස් කරන කරන් තිබුණොත් අපි ඊට පස්සේ කේන්ති ගන්නවා. අපි යන්නේ අර කලින් තිමිච්ච එක බලන්න. ඒ වගේම දැන් මේට අලුතෙන් තවත් බාදියක් එතන ගෙනත් තිබ්බොත් ලිඳ ළඟ ඊට පස්සේ අපි අර පරණ data ටික අප්ඩේට් කරගන්නවා. ආ දැන් බාදිය දෙකක් තියෙනවා කියලා ඊළඟ දවසේ යන්නේ බාදිය දෙකක් තියෙන එක බලන්න. සාමාන්‍යයෙන් අපේ ස්වභාවය මේක. පින්නතුනි මෙන්න මෙවැනි තත්ත්වයක් මත මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න පුළුවන් නම් ඒ දකින ප්‍රමාණයට ඒක නැත්තා බුද්ධිමත් කෙනෙකු විසින් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් ප්‍රහීණ කරන්න ඕන කාරණා දෙකව තේරුම් ගන්නවා. ප්‍රහීණ කරනවා නම් මොකද ප්‍රහීණ කරන්න තියෙන්නේ? ඒ තමයි අවිද්‍යාවයි භව තණ්හාවයි. මෙන්න මේ කලින් තිමිච්ච දෙයක් මට පේන්නේ කියන අවිද්‍යාව දුර වෙනවා. ඒ වගේම යමක් පේනකොට පේන්නේ මේ බාහිර පේන දේ මේ කියලා හිතන මුලාව නැති වෙනවා. දැන් අපට හිතෙන්නේ රූපයක් දකිනකොට මේ බාහිර පේන දේ මේ මට පේන්නේ කියලා. පින්නතුනි මේ බිත්තිය ගත්වතින් මේ බිත්තිය දකින බොහෝ දෙනෙක් හිතන්නේ මේක බිත්තියක් කියලා නේ. හැබැයි පින්නතුනි මෙතෙන්ට ප්‍රේතෙක් හරි භූතෙක් හරි આવොත් කොහමද? යාට මේක බිත්තියක්ද? යාට මෙතෙන් එහා පැත්තට යන්නත් පුළුවන්. නමුත් සම්මුති ලෝකේ ඉන්න හැම දෙනෙක්ම හිතන්නේ මේක මට බිත්තියක් නම් ඕනම විද්‍යාඥයෙකුට මෙතෙන්ට වෙලෙවි මේකෙන් පරීක්ෂණ කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ කියන කෙනා. නමුත් බුදුදහම කියන්නේ මේක බිත්තියක් වෙන්නේ මගේ මේ අභ්‍යන්තරේ හැටියට. මගේ මේ අභ්‍යන්තරේ වෙනස් වුණොතින් මේක වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ පිනතු නැහැල ඇති പ്രേත වස්තු වල කතා. සමහර ඊටාම පිරිසිදු වතුර තියෙන විලක් ළඟට සමහර අය යනවා. කියලා සමහර ඒ විල වතුර අරගෙන ඇවිල්ලා බොනොත් ඉබහට. සමහර പ്രേතයන් ඒ විල ළඟ මිපදෙලි ඉන්නවා. එයාට අර වතුර පේන්නේ කොහමද? අර එක සමාන වතුර ටික උහුට පේන්නේ ලේසරෝ වගේ පේන්නේ. මේ පැත්තේ කර්මය වෙනස් වෙනකොට බාහිර වෙනස්සයි පේන්නේ. පිනතින අපෙන් දැන් පේන මේ කර්මයෙන් අනුව පේන මේ ලෝකය ඊතාම සුළු මොහොතකින් වෙනස් වෙන පුළුවන් සමහරට මේ පැත්ත වෙනස් වුණා. ඔබ අහලා ඇති ලෝසක හාමුදුරු ගැන. ලෝසක හාමුදුරු පින්ඩ පාත යනකොට පාත්‍රයේ හිස් පාත්‍රය අරන් යන්නේ. ලෝසක හාමුදුරන් පින්ඩ පාතේ බෙදන්න මිනිස්සු එනවා එන්නේ නැත්තේ නේ. එන අයට කොහොමද පේන්නේ? එන අයට පේන්නේ පාත්‍රයේ පිරීලා කිසියම් දෙයක් බෙදන්න බැරි වගේ පේන්නේ. ආයි අරගෙන යනවා මිනිස්සු. හැමදාම ලෝසක හාමුදුරු බඩගින්න ගිනිනවා. පින්නතුනි මේක තමයි කර්මයේ ස්වභාවය. හැබැයි උන්වහන්සේට මානසික දුකක් ආවේ නැහැ. උන්වහන්සේ බාහිර භෞතික දේ මත යැපෙල හිටියේ නැහැ. නමුත් අද අපි ඉන්න මානසිකත්වයෙන් අද අපේ සතුට තීරණය වෙන්නේ බාහිර මත අපි යැපෙල ඉන්නේ. බාහිර පහසු කණ්ඩික තිබ්බොත් හොඳයි නැත්නම් දුක් වෙනවා. නමුත් මේක තේරුම් අරගෙන බාහිර රූප යථාර්ථය දැකලා හිත පැත්තට අවධානය යොමු කළා සිහිය පිහිටුවගෙන බාහිර රූපය තුලින් අපි මුලින් නිදහස් වෙනවා. ඊළඟට ප්‍රඥාවට හිත තියලා මනසෙනුත් නිදහස් වෙනවා. ඒ දෙකම හැම මොහොතෙම ඇතිවෙන නිරුද්ධ වෙන සත්‍යයක් කියලා දකිනවා. අන්න ඒ දකින කෙනා ඒ දැකීම තහවුරු කර ගැනීම සඳහා අභිඥා සූත්‍රයේ තවදුරටත් දැක්වෙනවා. ලෝකේ පහළ වෙන බුද්ධිමත් කෙනෙක් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න තියෙන්නේ? වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන්නේ සමත විදර්ශනා දෙක. පින්නතුනි අපි කල්ප ගානක් දරපු උත්සාහයේ ප්‍රතිඵල ලබන අවස්ථාව තමයි සමත විදර්ශනා පුහුණු කරන අවස්ථාව. අපි දුකෙන් නිදහස් වෙලින් අවස්ථාව. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ඒ වගේම ආනාපානසති භාවනාව ආදී කිසියම් භාවනාවක් තුළ තමන්ගේ විසිරලාගෙන හිත සමාධිමත් කරගන්න උත්සාහ කරන්න. මේක තමයි තමන්ගේ ජීවිතේට ලබා දෙන සැබෑ වටිනාකම. ඒ කාලයේ ටිකෙන් ටික වැඩි කරගන්න බලන්න. ඒ සමාධිමත් හිතෙන් පින්නතුනි මේ හැම මොහොතෙම හටගන්න ස්කන්ධ පංචකේ හට ගැනීම නිරුද්ධ වීම නුවණින් දකින්න දක්ෂ වෙන්න. අනිත්‍යතාවය මෙනෙහි කරන්න. ඔබ හිත සමාධිමත්ව මේ අනිත්‍යතාවයේ යම් කිසි වෙලාවක ඔබ සිහි කරනවා නම් ඔබ දරුවෙක් ගැන සිහි කරන්න පුළුවන්, කෙනෙක් බනින දෙයක් බැනපු දෙයක් සිහි කරන්න පුළුවන්, මිය ගිහපු අම්ම සිහි කරන්න පුළුවන්, ඔබේ ශරීරයේ තියෙන ලොකු බරපතල රෝගයක් දැන් සිහි කරන්න පුළුවන්. මේ මොකක් සිහි කරත් වෙනතුන ඔබ ඒ මොහොතේ මේ සිතුවිල්ල අනිත්‍යතාවයේ දකිනවා. කිසිම දෙයකින් බාහිර භෞතික දෙයක් මත ඔබේ හිත බැසගන්නේ නැහැ. ඔබට දැන් ඇසෙන ශබ්දය කෙනෙක් අහින ශබ්දයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ වෙලේ අනිත්‍යතාවය මෙනෙහි කරගෙන හිටියොත් ඒ ශබ්දය ඇහෙනකොටම කවුද කැහුවේ කියලා බලන්නේ නැහැ ඔබ. මේ වෙලාවේ කෙනෙක්ගේ ෆෝන් එක රින්ස් යන්න පුළුවන්. ඔබ හරියට හිත මෙන්න මේ සමති දර්ශනා තුල නම් ඉන්නේ. ඔබ පුද්ගලයා කවුද කියලා ඒකට අයිති කළේ දේ බලන්නේ නැහැ. ඔබට දැනුමක් හැටියට බලනවා නම් ඔබ බලන්න පුළුවන්. ඔබ ඇස් දෙක වහගෙන ඉන්නේ නැහැ. හැබැයි ඒ දේ දුරකථනයක් නාද වුණාට ඒ දුරකථනයේ පුද්ගලයාට තියලා බඳින්නේ නැහැ. අද අපි ඉස්සෙල්ලා දුරකථනය බලන කොහෙද රින්ස් යන්නේ? ඒ බෑක් එක කාටද ඇති? බෑක් එක කෙනාගේ දිහත් බලනවා. ඒ කෙනත් එක්ක කවුරු හරි આવත් එයත් බලනවා. කොහොම කී දෙනෙක් ගැන බලනවද නේ? ආ ගිය පාරත් එයාගේ මේ වුණා. ඒවත් ඔක්කොම තියලා එකට ගැට ගහලා අපි අපේ දුක අපි ගොඩනගනවා. පින්නතුනි මෙන්න මේ දුකෙන් මේ මොහොතම නිදහස් වෙන දහමක් මේ තියෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි මේ ලෝකේ ඉපදුනේ මේ පහසුකම් ටික ලැබුවේ හිතන්නේපා පින්නතුනි දරුවට හොඳට උගන්වලා විශ්වවිද්‍යාලේ යවලා කීර්තියකින් මාන්නකින් මේ යන්නේ අපි මේ ඉපදුනේ කියලා. අපි මේ ලෝකේ මේ කාලේ ඉපදිලා මේ පහසුකම් ටික හොඳ බුද්ධිය, විවේකය, අධ්‍යාපනය, ධනය විතරක් නෙවෙයි පින්නතුනේ ඇතැම්මිට මේ රටට එන්න ලැබෙන්නත් ඇත්තේ ඔබට මේ ධර්මයේ හැසිරෙන්නමයි. ඒ විතරක් නෙවෙයි. ඔබ ශ්‍රී ලංකාව ඉපදිලා සිංහල භාෂාව පුළුවන් වෙන්නත් ඇත්තේ මේ දර්ශනය අහන්නමයි. එනිසා මේ හුඟක් දේක පසුතලයේ පිනතුනි මහා පුණ්‍ය ප්‍රාර්ථනාවක් අපේ ජීවිත තුල තිබිලා තියෙනවා. ඒ ටිකේ පහසුකම් ටික තමයි ඔබ අද විඳින්නේ. නිසා ජීවිතයේ ඉහළම පරමාර්ථය, ඉහළම ඉලක්කය මොකද්ද කියලා තේරුම් ගන්න. එනිසා යම්කිසි කෙනෙකුට නොනැති කෙනෙකුට වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන මොකද්ද? දිනෙන් දින තමන්ගේ හිත සමාධිමත් කරන කාලය තත්පරයෙන් තත්පරේ හරි වැඩි කරගන්න. ඒ වැඩි කිරීමත් එක්කම අනිත්‍යතාවය බලන මොහොත ටිකෙන් ටික වැඩි කරගන්න. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් දැනෙනකොට මේ හැම දෙයක්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධුනා කියලා දකින්න වෙලාව වැඩි කරගන්න. මෙන්න මේ වැඩි කිරීම නිසා පිනතුනි ඔබේ අවිද්‍යාව දුරු වෙලා කෙලෙස් දුරු වෙනවා විතරක් නෙවෙයි පිනතුනි. මේ මහා කුසල ආනිසංස විදියට ඔබ ලෞකික වශයෙන් යමක් යම් දැහැමි ප්‍රාර්ථනාවක් තියෙනවනම් ඔබේ ඒවත් ඉෂ්ට වෙනවා. ඒ තරම්ම ප්‍රබලයි මේ කුසලය. මේ සිහි කරන මොහොතක් පාසාම ඔබට ලබා දෙන්න පුළුවන් ඉහළ මානසික සංසතික මේ ලෝකෙ විදිහට ලබා දෙනවා. ඔබ අද කිසියම් රැකියාවක් කරනවා නම් ඔබ ඉහළ වැටුපක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කුසලයේ විසින්ම ඔබේ අධ්‍යාපන සූසුකම් වැඩි කරලා කල්යාණ මිත්‍රයන් ළඟා වෙලා ඔබට මීට වඩා ඉහළ වැටුප් තියෙන තැනකට ඔබට යන්න ලැබෙනවා. ඔබ බලාපොරොත්තු වෙන නිරෝගී භාවය, කල්යාණ මිත්‍රයන්, ධනය, පහසුකම් මේ බොහෝ දේවල් අපට ලැබෙනවා මේ තියෙන කුසල ආනිසංස විදියටම. ඒ විතරක් නෙවෙයි මේ ලබා ගන්නා වූ ආධ්‍යාත්මික දැනුම අපේ ළඟම ඥාතීන් හිතවතුන් ඉන්නවනම් ඒ අපි කියන දේ අහන සූදානම් නම් පින්නතුනි ඒ ඇටත් මේ පණිවිඩේ හැකීක් මනින් දෙනවා. ඇයි ඒ? ඒ ඇත් දුකෙන් නිදහස් වෙන උදව් කරනවා අපි. ඒකට ඇත්තටම ආදරේ නම් කුසට ආහාරයක් විතරක් නෙවෙයි මනසට මේ ආධ්‍යාත්මික ආහාරය ලබා දෙන යාළුවනි. ඔබේ දරුවන්, ඒ දරුවන් වල මෙවැනි කාලයක ඉපදුනේ හිතන්නේ ඔබ ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයක් ලබලා යන විතරක් කියලා. ඒ දරුව ඔබේම දරුවෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. ඔබේ ආභාෂයෙන්, ඔබේ ආදර්ශයෙන් මේ ධර්ම ප්‍රතිනාවේ ලබන්න ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඒ දරුවටත් ඔබ ඇත්තටම ආදරේ නම්, ඒ දරුවා දුකේ නිදහස් වෙනවා දකින කැමති නම්, ඒ දරුවට තේරෙන භාෂාවකින් මේක කියලා දෙන්න. නැත්තම් අඩු ගන්න අලුත් භාෂාවක් හරි උගන්නන්න. පින්නතුනි අපේ ජීවිතවල අපි මේ ඉහළම ඉලක්කය කරා එනකොට නුවන්ති කෙනෙක් විසින් දුක සැබැලෙසම හඳුනා ගන්නවා, අවිද්‍යා භව තණ්හා වලින් දුර වෙනවා, සමත විදර්ශනා වඩනවා. එහි අවසාන ප්‍රතිඵලය විදියට නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටතම ඥාණයෙන් යමක් ප්‍රත්‍යක්ෂ කරන්න තියෙනවා නම් ඒ දෙය ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ මොකද්ද ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන්නේ? ඒ තමයි විද්‍යා විමුක්ති කියන දෙක. මේ සිහි කරන හැම මොහොතකම තමන්ගේ මානසික දුක් පීඩා වලින් තමන් නිදහස් වෙනවා. මේක හුදෙක මාර්ග බල ලබන නිදහස් වීමක් විතරක් නෙවෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ නිදහස් වෙන්නේ මාර්ග බල ලැබුවාම සෝවාන් වුණාම කියලා. එහෙම හිතන අය තමයි කාගෙන් හරි මාර්ගඵල ලේබලේ ලබන්න යන්නේ. එහෙම නෙවෙයි පින්නතුනි. අපි යන්නට ඕන නොපෙනෙන නිවනක් ලබන්න නෙවෙයි. අපි ආයුත්තේ දැන් අපේ මේ හැට පේන දුකෙන් නිදහසන මාර්ගයක යන්නට ඕන. අපි රහත් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් අපේ හිතේ තියෙන දුක් ටික අපි නේ දන්නේ. කෙනෙක් කියන්න පුළුවන් ඔයා හරි හොඳයි සෝවාන් කියලා කියන්න පුළුවන්. නමුත් අපේ හිතට එන රාගය සක්කාය දිටි අපි නේ දන්නේ නේ. පින්නතුනේ තමන් අවංකව තමන් දැනගන්නට ඕන තමන්ගේ හිතට කෙලෙස් එන විට තමන්ගේ කෙලෙස් වලින් නිදහස් වෙන ක්‍රමය. අන්න ඒ අවධානයෙන්, අවබෝධයෙන්, සිහියෙන්, නුවණෙන් සිටින හැම මොහොතකම අපි දුකෙන් නිදහස් වෙමින් ඉන්නේ. ඒ ඉන්න හැම මොහොතකම අපි බාහිර රූපයක් මත යැපිලෙන්නේ නැහැ. අපි බාහිර රූපෙන් නිදහස් වෙලා ඉන්නේ. අපි කණ්ණාඩි ළඟට යනවා වගේ. කණ්ණාඩි ළඟට ගිහිල්ලා කණ්ණාඩි රූපය බලන මේ පැත්ත හදාගන්නවා මිස කණ්ණාඩියේ පේන රූපය කොණ්ඩේ අවුල් වෙලා නම් පනාවෙන් කණ්ණාඩියේ පැත්ත රූපය පිරන්නේ නැහැ. කණ්ණාඩි රූපයට පේන රූපයට පුයර දාන්න ඕන නම් කණ්ණාඩියේ පැත්තට පුයර දාන්නේ නැහැ. දාන්නේ මේ පැත්තට. ඒ නිසා තමන්ට පේන බාහිර රූපයකින් සැප දුක් එනවා නම් තමන් දන්නේ ඒ බාහිර රූපේ නෙවෙයි එන්නේ තමන්ගේ අභ්‍යන්තර අනුව කියලා තමන් දන්නවා. ඒ නිසා එන්න එන්නම තමන්ගේ සිත සමත විදර්ශනා තුළ පවත්වා ගනිමින් තමන් දිනෙන් දින දුකෙන් නිදහස් වෙන මාර්ගත කරා තමන් සමීප වෙමින් ඉන්නවා. ඒ නිසා බුදුහාමුදුර දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ ධහම නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා යම් කිසි කෙනෙක් මේ දුකේ ඇතිවීම නැතිවීම නුවණින් දැකලා සමථ විදර්ශනා තුල සිත පිහිටුවාගෙන එක දවසක් හිටියොත් හරියට අවුරුදු 100ක් ජීවත් වුණා වගේ කියලා. ඒ නිසා පින්වත්නි මෙහෙම නුවණින් ඉන්න කෙනා ආයුෂ වැඩි කරගන්න කියලා හෝ මරණාසන්න මොහොතේ කලබල වීමක් නෙවෙයි ඇති වෙන්නේ. මොකද යා හැමදාම දවස ගානේ අවුරුදු 100 ගානේ ආයුෂ වැඩි කරගෙන යයිනේ. එක දවසක් සිහියෙන් නුවණින් හරියට හිටියොත් අවුරුදු 100ක් ජීවත් වුණා වගේ ඇතැමිට ඒ විතරක් නෙවෙයි කල්ප 100කට තමන් කුසල් දහම් රැස් කරගත්තු කෙනෙක් වෙනවා. ඒ නිසා මේ දහම් මගේ දිනෙන් දින වීරෙන් ඉදිරියට යන්නට අපි අපේ කාලය, ශ්‍රමය, ශක්තිය, නිරෝගී භාවය, බුද්ධිය මේ සියල්ලක්ම අපි කැප කරන්න ඕන. ඒ නිසා තමයි අතීතයේ ශ්‍රී ලාංකීය අපේ කලාකරුවන් මේ අවබෝධය ටිකක් හරි ලැබපු අය ඇතැමිට මුළු ජීවිත කාලයම කරේ පිළිමයක් නෙළපු එක කළේ. ඒ මුළු ජීවිතයම මේ සඳහා කැප කළා. මේ ධර්මය අවබෝධ කරගත්තු අය. ඒ වගේම මේ ගැන යම්ස ප්‍රමාණයකට හරි අවබෝධයක් ලබාගත්තු රජවරු මුළු ශ්‍රී ලංකා ද්වීපයේම මේ ශාසන වෙනුවෙන් පූජා කළා. මේ අවබෝධය නිවැරදි කියලා දැනගත්තු අපේ අතීත දෙමව්පියන් තමන්ට ලැබෙච්ච හොඳම දරුවා පින්වත්ම ලක්ෂණම බුද්ධිමත්ම දරුවා ශාසනයටත් පූජා කළා. ඒ ඉතිරි කරපු ඒ උරුම කරපු දායාදේ නිසා තමයි පින්තුනි ගෞතම බුදු ශාසනයෙහි මේ දහම සුරක්ෂිත කළා. මුළු ලෝකෙටම දායාද කිරීමේ ගෞරවය ශ්‍රී ලාංකිකයන්ට හිමි වුණේ ඒ අපේ අතීත මුතුන් මිත්තන් කරපු සේවය ප්‍රතිඵල විදියට. එනිසාම තමයි ශ්‍රී ලාංකිකයන් විසින් නිෂ්පාදනය කරපු බෞද්ධ කොටිය මුළු ලෝකෙම බෞද්ධයන් අද පිළිගන්නේ. එනිසාම තමයි බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන වෙසක් දිනය වෙසක් ඩේ කියලා ලෝකෙමයි කියන්නේ. වෙසක් කියන වචනේ කොයි භාෂාවෙන්ද ආවේ? සිංහල භාෂාවෙන්. සංස්කෘතයේ තියෙන වෛසාඛ කියන පදය බුද්ධ භාෂිතෙන් වේසාක කියලා කියනවා පාලි භාෂාවෙන්. සිංහල කියන්නේ වෙසක් කියලා. ඒ නිසා පින්වතුන් ලෝකේ බෞද්ධයන් අදත් බෞද්ධ පොඩියෙන් සා වෙසක් යන වචනෙන් ශ්‍රී ලාංකිකයන්ට ගරු කරන ඔබ ඒක දන්නවද දන්නේ නැහැ. වර්තමානයේ ලංකාවේ අඩුපාඩු තියෙන පුළුවන්. නමුත් අතීතයේ මෙවැනි උරුමයක් තිබිච්ච රටක් කියන එක ඔබ අමතක කරන්න එපා. ඒ කරපු කැපවීමේ ප්‍රතිඵලයේ විදිහට තමයි ථේරවාදී මුළු බුදු සමයේ ඉතුරු කරලා ග්‍රන්ථාරූඪ කරලා මුළු ලෝකෙටම විතරක් නෙවෙයි මුළු තුන් ලෝකයකටම මේ දහමක් ඉතුරු කළේ යටිත ශ්‍රී ලාංකීය අපේ ස්වාමීන් වහන්සේලා. ඒ සඳහා අපේ අතීත දෙමව්පියන් ලොකු කැපවීමක් කළා. පැමිණි පියා සාගතේ වැනි කාලවල තමන්ගේ දරුවෝ කුසගෙන ඉඳිද්දී දරුවෝ නිර්ආහාරව අඬද්දී ඒ දරුවන්ට තියෙන කෑම ටික අරන් ගිහිල්ලා දීලා ස්වාමීන් වහන්සේලා පෝෂණය කරමින් මේ ශාසනයට ජීවය දුන්නා. ඒ අපේ අතීත දෙමව්පියන්. වර්තමානයේ අපිට වෙන පරිශ්‍රමයක් දරන්න අවශ්‍ය නැහැ. වර්තමානින් නැහැ හැටියට බිනුතුන අපට කරන්න තියෙන්නේ ඒ අපේ අතීත දෙමව්පියන්ට කරන ලොකුම ගෞරවය, ඒ ස්වාමීන් වහන්සේලා කරපු කැපවීමට කරන ලොකුම කෘතෝපකාරය, බුදුරජාණන් වහන්සේ පුරපු පාරමිතාවලට අපට කරන්න ඕන ලොකුම බුද්ධ පූජාව, මේ දහම හැකිතා දුරට තේරුම් අරගෙන දුක මොකද්ද කියන එක පැහැදිලිවම තේරුම් අරගෙන හැකිතා දුකේ නිදහසන විදියට මෙන්න මේ සමත විදර්ශනා භාවනා තුළ අපේ හිත පිහිටුවා ගනිමින් අප ඇසුරු කරන අනිත්‍යයටත් මේ සදහම් දායාදය පුරුම කළ දීම. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුන්ට අද අප මේ සාකච්ඡා කරපු කරුණු වලින් ප්‍රශ්න අහන්නට තියෙනවා නම් ඒ සඳහාත් අපි අවස්ථාව ලබා දෙමු. ඒක මෙහෙම ගන්න පුළුවන්. ඇත්තෙන්ම වේදනා සංඥා දෙක තමයි මූලික වෙන්නේ. හැබැයි වේදනා සංඥා දෙක විතරක් හුදකලාම තියෙන්නේ නැහැ. ඒ වේදනා සංඥා දෙක ධර්මාලම්බන පැත්තෙන් තියෙනවා. ඒක ක්‍රියාත්මක වන්නේ මේ පැත්තේ මනින්ද්‍රිය මනායතනේ තියෙනකොට. ඒ කියන්නේ විඥානේ තියෙනකොට. මනායතනේ තියෙනකොට තමයි මේක සජීවී වෙන්නේ වේදනා සංඥා දෙක. ඒ විතරක් නෙවෙයි ඒ ආශ්‍රයෙන් සංස්කාරات නැවට හට ගන්නවා. අපි සාමාන්‍යයෙන් පරිහරණය කරන්නේ සංඥා වේදනා දෙක එක හරි. හැබැයි මේ ස්කන්ධ පංචකයම හැම මොහොතෙම එකට යන්නේ. එතකොට අපි කරන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධ බවට පත් වෙන අවිද්‍යාව නැති කිරීමයි කරන්නේ. එනිසා සංඥාව හැම තැනදීම දුරු කරන්න කියලා බුදුදහමේ නැහැ. සංඥාව දුරු කරන්න ඕන සංඥා විපල්ලාසයේ තියෙන එක. කෙලෙස් ඇති වෙන සංඥායි අපි දුරු කරන්න ඕන. මරිච උපමා සංඥා කියලා කියනවා. වේදනා බුබුල උපමා කියලා කියනවා. වේදනාව දිය බුබුලක් වගේ. සංඥා මිරිගුවක් වගේ කියලා කියනවා. හැබැයි ඒ කියන්නේ අවිද්‍යා සහගත වේදනා සංඥා දෙකටයි කියන්නේ. එතකොට දැන් ගිරමානන්ද සූත්‍රය කියන්නේ දස සංඥා වඩන්න කියලා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, මේ ආදී දස සංඥා අපට වඩන්න කියලා තියෙනවා. ඒ නිසා අපි සංඥාව පරිහරණය කරනවා, සංඥාව දුරු කරන්නත් ඕන. ඒ දුරු කරන්නේ අපි අකුසල සංඥා, සංඥා විපල්ලාසේවා, ඒ වගේම පයෝගාභි සංඛාර වැඩෙන නිවනට හේතු වෙන කුසලයේ දිනවන සංඥා අපි දිනු කරන්නත් ඕන. දැන් හැම වෙලාවෙම කිව්වහම ඇත්තෙන්ම ඒක එක පුද්ගලයෙකුට අපට ඉලක්ක කළා. අපි අහනකොට ඇත්තෙන්ම දැන් අපි කිව්වහම ලෝකෙ විවිධයන් ඉන්නවනේ නේ. පෘථග්ජනයන් ඉන්නවා, මාර්ගඵල ලැබුවෝ ඇති, රහතන් වහන්සේලාත් ඉන්නත් පුළුවන්. එතකොට එක එක එක එක මට්ටම් වලින් තමයි බලන්නේ. එතකොට සාමාන්‍ය කෙනෙක් ආයතන පරිහරණය කරද්දී එයා ආයතන තියෙන දෙයක් හැටියට, නිත්‍ය දෙයක් හැටියට යාරගෙන තමයි පරිහරණය කරන්නේ. හැබැයි ධර්මයේ ඉන්න කෙනෙක් දිගින් දිගට මේ ධර්ම මනසිකාරයත් ඉඳීමත් එක්ක එයා ඒකේ යථාර්ථය අවබෝධ කරගෙන එන්න එන්න මොහුගේ සක්කාය දිට්ඨිය අඩු කරගන්නවා. මුලදී අකමැට දකිනකොට මුලා වෙන්න පුළුවන්. හැබැයි මේ ධර්ම මනසිකාරයත් එක්ක ඉන්න කෙනා වැඩි දුරට ඒක මුලා වෙන්නේ නැහැ. මගදී හැකිතා කිම්මනින් ඒක නවත්ත ගන්නවා. ඒකට මාර්ගඵල වලින් ඉදිරියට යනවා කියන්නේ ඔන්න ඔය වේගය වැඩි කරගන්න එක. ඒ වැඩි කරගෙන රහතන වහන්සේ කියලා කියන්නේ දෙක්කේ දෙට්ට මත්තම් මට්ටමන පත් වෙන එක. එතෙන්ද වෙන්නේ ඒවලෙම මොහොතේ ඒ මොහොතේම ආයතනවල ඇතිවීම නැතිවීම දකිනවා. ඒකට තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ. ඕෂණිකව ඇත්තෙම නියම විදිහට ජාතිය කියන්නේ මේක. දැන් ඇසේ ඉපදීම ජාතිය ඉපදීම කියලා කියනවා. සාමාන්‍ය ලෝකේ ජාතිය කියන්නේ මවකුසෙන් ඉපදෙන එක. ඒක සම්මුති ලෝකේ தත්ත්වය. නමුත් බුදුරජාණන් වහන්සේ සැබෑ ජාතිපි දුක්ඛං කියලා කියන්නේ අවිද්‍යාසහගතව ඇසේ ඉපදීම. අවිද්‍යාසහගතව තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යාව විතරක් නෙවෙයි, අවිද්‍යාව, තෘෂ්ණාව, අපි කියන්නේ නිබ්බති ලක්ෂණ නොදෙනීම, කර්මය, මෙන්න මේ හේතු ටික හරහා තමයි දැන් අපි මේ බලන්නේ. ඒතර අපි අවිද්‍යාවේ මට්ටමට බලන විදියට දුක හට ගන්නවා. අවිද්‍යාව අඩු වෙන්න ඒකෙන් එන දුක් වේඩ අඩු වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨි නැමැති ආලෝකයෙන් අපි කරන්නේ අපේ හිතේ තියෙන මෙන්න මේ නිට්ටය සැප සුඛ ආත්ම කියන මේ විපල්ලාස දුර වෙන විදියට ප්‍රඥා ලෝකේ විහිදුවන එකයි කරන්නේ. ඒක කරන්න කරන්න අවිද්‍යාව අඩු වෙන පමණට බාහිරට හිත බැස ගන්න gati අඩු වෙනවෙන්නේ. දැන් ඔව් ඇත්තටම රූපය හම්බෙන්නේ ආස්ත්‍රව සහිත මනසකටයි. ආස්ත්‍රව සහිත මනසකටයි රූපය හම්බෙන්නේ. ඒ නිසා තමයි ආස්ත්‍රව සහිත කෙනාට තමයි චක්කු විඤ්ඤාණය උපදින්නේ. රහතන් වහන්සේට චක්කු විඤ්ඤාණයක් උපදින්නේ නැහැ ඇත්තෙම. ඇත්තෙම දැන් මෙතෙන්දී වැදගත් කාරණයක් දැන් ලෝකේ සාමාන්‍ය කියන්නේ එක ගඟක් දෙවරක් බලන්න බෑ කියලානේ. සාමාන්‍ය ලෝකේ කියන්නේ එක ගඟක් කෙනෙකුට දෙවරක් බලන්න බෑ කියලානේ. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ දැන් මේ පිහින ගංගාව තාමෝතකින් ඒ වතුර ටික පල්ලයට බහලා ගිහිල්ලා. ඒ නිසා තමයි ලෝකෙ එහෙම කියන්නේ. හැබැයි බුදුදහම ඊට වඩා ගැඹුරට යනවා. බුදුදහමේ මොකද්ද ගැඹුරට යනවා කියලා කියන්නේ මෙතන මේ පැත්තේ පුද්ගලයක් වෙනස් වෙනවා. වෙනස් වීම මෙන්න මෙතන තමයි ඊටාම සියුම් කාරණයක් යනවා. ඒ තමයි චේන්ජින් සහ ඉම්පර්මනන්ස් කියන වචන දෙක. දැන් අනිත්‍යතාවය කිව්ව ගමන්ම බොහෝ දෙනෙක් කියන්නේ වෙනස් වීම කියන එක. වෙනස් වීම කියන්නේ විපරිණාමයේ චේන්ජින් එක. නමුත් අනිත්‍ය කියන්නේ චේන්ජින් එකම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඔයි කියන අනිත්‍යතාවය කියන්නේ විපරිණාමයේ කියන එක තේරුම් ගත්තේ ගිහිගෙන් ඉක්මනට කලින්. ලැඩවීම, මහලවීම, මරණය කියන එක බුදුහාඳුර දැක්කේ ගිහිගෙදරින් ඉක්මනට කලින්. එහෙම ගිහිගෙදරින් ඉක්මෙච්ච බුදුරජාණන් වහන්සේ තමයි බුදු වෙලා කිව්වේ මොකද්ද? පොබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. මට පෙර නොයසු විරෝධාවක් පහළ වුණායි කියලා. එහෙනම් අර කලින් වෙනස් වීමද මේ දැක්කේ? කලින් වෙනස් වීම මොනවෙයි ඊට වඩා ගැඹුරු දෙයක්. මෙතන මේ අනිත්‍ය කියන්නේ අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියලා. මේ හේතු ටික තියෙන තැන මේක තියෙනවා. හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මේ මොහොතේ මා දකින්න මල මට පේන්නේ මේ මොහොතේ මගේ හිතේ මානසික ස්වභාවය හැටියට. තව තත්පරයකින් මගේ මනස වෙනස් වුණොත් මම මේක බලන්නේ වෙනස් විදියකට. මේ මල අද බුදුරජාණන් වහන්සේගෙන් පූජා කරන නිසා මට ප්‍රියමනාප මලක් නිසා මේක මල. හැබැයි මේ මලින්ම මගේ ළඟම ඥාතියෙක් මිය ගියොත් මේ මල නැහැ හිර කරගෙන හරි එතකොට මම මේ මල දිහා බලන්නේ වෙනත් විදියකට. එතකොට ඒ මගේ මානසික ස්වභාවය මගේ අවිද්‍යාව තෘෂ්ණාව මේ ආදී අභ්‍යන්තර හේතු ටික මත ඊට අනුරූප මලක් තමයි මට ඒ මොහොතේ සකස් වෙන්නේ. එතකොට බාහිර සතර මහා භූත රූපයක් තියෙන එක නෑ කියන්නේ. හැබැයි මේ බාහිර සතර මහා භූත රූපයෙන් තමන්ට අධ්‍යක්ෂණ ටික ලැබෙන්නේ තමන් ඒ මොහොතේ නිෂ්පාදනය කරගන්න මේ අභ්‍යන්තර හේතු ටිකට සාපේක්ෂව. ඒ විතරක් නෙවෙයි මේ ඇහෙන් රූපය දකිනකොටම රූපය අත්භව පරියාපන්න කියලා කාරණයක් තියෙනවා. ඒ කියන්නේ මා රූපය බලන මොහොතෙහි මගේ සම්පූර්ණ ජීවිතයේ මේ රූපයත් එක තියෙනවා. සම්මුති ලෝකයේ අනිත් දේවල් මට තියෙන පුළුවන්. නමුත් පරමාර්ථ ලෝකයේ මගේ තියෙන වෙලෙට මේ මල විතරයි. ඒ වෙලාව මගේ මේ ශරීරයවත් නැහැ ඇත්තෙම. ඒ වෙලාව මගේ ඥාතීන්වත් මගේ අනිත් බඩු බාණ්ඩවත් මොකුත් නැහැ. මම මල බලන වෙලාවේ මගේ සම්පූර්ණ ජීවිතය මේ මල ආශ්‍රිතව මේ මොහොතේ මා විසින් නිස්පාදනය කරගත්තු මගේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය නුවණින් දැක්කොත් මේකමයි ජීවිතය කියලා ඒ මොහොතට මේක අරගෙන යන්නේ නැහැ. මෙතනම නිරුද්ධුන දැක්කා. හැබැයි අවිද්‍යාවෙන් බලන කෙනා මේ තියෙන දේ එහෙමම ඊළඟ මොහොතට අරන් යනවා. මේක තමයි වෙනස. ඇත්තෙම ඒ දෙක සමීපතම අදහස් යන්නේ ඇත්තෙම අවිද්‍යාව කියන්නේ යමක නියම සත්‍ය නොදැනීම, ඒක තුලින් ඇති වෙන මුලාවට තමයි මෝහය කියලා කියන්නේ. හැබැයි ඒ දෙක වෙන් කරන්න බෑ, එකටම යන්නේ. යමක් දැන් ලාම්පු දැල්ල පිළිබඳව සැපයක් තියේ කියලා හිතීමත් ඒත් එක්ක ඒකට බැඳීමත් දෙකම එකටයි වෙන්නේ. ඇත්තම දැන් අවිද්‍යාව කියන එකේ දැන් මෝහය කියන එකේ උනත් එක එක තැන්වල විවිධ ආකාරයට විස්තර කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ඔබ දානයක් දෙනකොට ස්වාමීන් වහන්සේලා කියනවා මේ පින්තුන් දාන දෙන්නේ අලෝභ අදෝ සමෝහ කියන ත්‍රිවිධ කුසල චේතුවල හේතුලින් කියලා අපි කියනවනේ, අහලා තියෙනවනේ. ඒ එතන මෝහය නැහැ කියන්නේ අර කම්මස්සගත සම්මාදිටිය තියෙනවා කියන කාරණේ. හැබැයි ඒ පින කරත් අපට අර ලෝකෝත්තර සමාධිය නැත්නම් අර අවිද්‍යාපත්‍ය සංඛාරම් ඒ කරන පුණ්‍යවි සංඛාරය අවිද්‍යාවත් එක කරන්නේ. එතන මොහේ නැති වුණාට අවිද්‍යාව තියෙනවා. එතන කියන විස්තරේ හැටියට. එතකොට සම්මාදිට්ඨිය ඉහිලම පියවර තමයි අවිද්‍යාව සම්පූර්ණයම දුරු කිරීම. ඉහිලම සම්මාදිට්ඨිය ප්‍රඥාව එතෙන් දිවන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකිමින් කරන ක්‍රියාවලිය. එතකොට අර කම්මසගත සම්මාදිට්ඨිය තුලින් ඇතිවන මෝහ නැතිවීම කතාවට වඩා ගැඹුරු අදහසක් එතන යනවා. ඒ නිසා මෝහය සහ විද්‍යාව කියන වචන දෙක සමාන වේදිච්ච තැනුත් තියෙනවා, වෙනස් වේදෙන තැනුත් තියෙනවා. ඒ වගේම එකම දෙකට එකම සමාන්තර යන අදහසකුත් තියෙනවා. කෙසේ වෙතත් අපි අවබෝධ කරගන්න ඕන වචන වලින් අපි අන්තිමට අවබෝධයට යන්නට ඕන. මෝහය කියලා කිව්වත් කමන්නේ, වචනේ නෙවෙයි ගැටලුව. අපේ ඉන්ද්‍රිය අරමුණු වෙනකොට ඒකේ බාහිර රූපයට හිත බැස නොගන්නා විදිහට ඒකෙන් හිත මුදවා ගැනීම තමයි අවසාන ඉලක්කය වෙන්නට ඕන. මොකද ඒකට හේතුව වචන දැනගන්නෙත් අපි මේ අවබෝධය ලබන්නට. හැබැයි වචන අපි පාඩම් නොකරත් වෙනත් දෙයකින් කිව්වත් අවබෝධය ලබන්න බාධාවක් නැහැ සමහර විට. දැන් උදාහරණයක් හැටියට පස්සග මහණුන් රහත් වෙනකොට ඒ රහත් වෙනකම්ම සෝවාන් කියන වචනේවත් අහලා තිබෙන්නේ නැහැ. දස සංයෝජන වල එකක්වත් අහලා තිබෙන්නේ නැහැ. පරිසම්බද්ධ කියන වචනේවත් ඒත් එක කියලා තිබුණේ නැහැ. නමුත් ඒ අදහස කියවෙන ඔක්කොම ටික යංකීජ සමුදේ ධම්මං කියලා රෝපං අනිච්ඡං කියලා ඔක්කොම වෙනත් වචන වලින් විස්තර කරලා තිබුණා. එනිසා වචන වල කොටු වීමම නෙවෙයි අවශ්‍ය වන්නේ, තමන් අවබෝධය කරා යෑම. වචන ඕනේ ඇත්තෙම තව කෙනෙකුට විස්තර කරන්න යනකොට තමයි ඕන වෙන්නේ. පටිභහණය කියන්නේ ඒක. ඒක භාෂාවේ තේරෙන කුමන හෝ වචනයකින් මෙයාට මේ අවබෝධය කරා යන්නටයි ඕනේ. අවසාන ඉලක්කය තමන්ගේ දුකෙන් නිදහස් වීම. ඒ දුකෙන් නිදහස් වීම කියලා බලන්නේ තමන් හැම මොහොතේම මේ අනිත්‍යතාවයේ නුවණින් දැකීම, මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියන එක දකින එක. ඔය එක හරි බුදුරජාණන් වහන්සේ තමයි. රූපං අනිච්චං කියලා කිය බුදුහාඳුරමයි. එතකොට යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මං කියලා මේ දේශනාව කරනකොට තමයි අරයට අවබෝධ වුනේ. එතකොට මම කියන උත්සාහ කළේ ධර්මදේශන, ඒ කියන්නේ ඒ සම්පූර්ණ ධර්මදේශන, ඒ කියන්නේ ධම්මචක්ක සූත්‍රයේ සහ අනන්ත ලක්ෂණ සූත්‍රයේ සම්පූර්ණ විස්තරය තුළ බුදුහාඳුරෝ වචන කිව්වේ නැතුණාට ඒ කියපු දේවල් වලින් ඕන්ට තේරුණේ එක. බුදුහාඳුරෝ අවිද්‍යාව කියන වචන කිව්වේ නැහැ. මෝහය කියන වචනේ කිව්වේ නැහැ. පරිසම්බාධ කියන වචනේ බුදුහාරෝ කිව්වේ නැහැ. නමුත් ඒ වලට තේරෙන වචන වලින් බුදුහාරෝ මේ පණිවිඩය දුන්නා කියන එක මම කිව්වේ. ඒ විපාකයේ ශරීරයේ විදිහට මේක මේ අපිට ලැබෙන විපාකයට හේතුවක් හදන්නම නම් එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න බැරි වෙනවා අපට. විපාකයට හේතුව හදාගෙන අපි අවිද්‍යාවෙන්. අතීතයේ ඇතිවන හැම දෙයකින්ම ඇතිවන විපාකය තවත් හේතුවක් හදනවා නම් කවදාවත් අපිට මේ සංසාර චක්‍රේ නිදහස් වෙන්න බෑ. හේතුව හදන ලක්ෂණයක තියෙනවා. හැබැයි අනිවාර්යෙන් හේතුව හදනවා කියන එකක් නෑ. අවිද්‍යාවෙන් බැලුවොත් හේතුව හැදෙනවා, විද්‍යාවෙන් බැලුවොත් හේතුව නිරුද්ධ වෙනවා අනාගතයේ. ඔව්, දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ ඇසෙන් රූපයක් දකිනකොට වර්ණ රූපය කියන එක තමන්ට දැනෙන්නේ තමන්ගේ අතීත කර්ම විපාකයක් විදියට. හැබැයි ඒක වර්ණ රූපය ලැබෙනකොට මේ පැත්තේ ආයතන ටික තමන් වර්තමානයේ තියෙන අවිද්‍යාව අනුව අලුත් කර්ම ටිකක් තමන් සකස් කරගන්නවා. එතනින් ඉදිරියට යන්නේ නැහැ තමන්. තමන්ට මෙතනින්ම නිරුද්ධ වෙන්න පුළුවන්. ඒ නිරුද්ධ වෙන මාර්ගය තමයි සම්මාදිටිහරා බුදුහාර දේශනා කළේ. ඒ කියන්නේ අතීත කර්මයෙන් අපට මේ වෙලාවේ විපාක ලැබෙනවා. ඒක අපට වළක්වන්න බෑ. හැබැයි කර්ම ලැබුවා කියලාම අපි අනාගතයට ඒක රැස් කරගන්නම ඕනේ නැහැ. ඒකෙන් අපට නිරුද්ධ වීමේ මාවතක් මෙතනම තියෙනවා. අපි ඒ කර්මයෙන් තමයි ඇත්තෙන්ම අපි බාහිර ලෝකෙ විඳිනවායි කියන්නේ විඳින අවස්ථාවේදී අපි අලුතෙන් කර්ම රැස් කරගෙන විඳින්නේ. අපි ලැබෙන අනුරු ආදේශනාක මාර්ගයේ අනුව පිටර ඒ විදිහට අපි ක්‍රියා කරොත් ඒකෙන් අපිට අකුසල කර්ම සිද්ධ වෙන්නේ නැති වෙයි. ඔව්, ඒක ඇත්තෙම මේකේ අපේ අවිද්‍යාව දුරු වෙච්ච ප්‍රමාණයට යවෙන්නේ ඒක. දැන් සක්කාය දිට්ඨිය විතරක් දුරු වෙච්ච කෙනා බලන විදිහට ඔහුට ඒ මට්ටමින් ඒ ලෝකී ආත්මව හතකට සීමා වෙනවා ඒ බලන් ටික. එතකොට එතෙන්දි වන්නේ තමන්ගේ කෙලෙස් වල ප්‍රමාණයට අනුව තමයි ඒකේ ප්‍රතිඵලයේ තීරණය වෙන්නේ. සක්කාය දිට්ඨිය දුර්වෙච්ච කෙනාගේ ළඟ තියෙන ටිකෙන් ඔහු බලන විදිහට ඔහුට ඒ ටිකෙන් දුරක් යන්න පුළුවන්. රහතන් වහන්සේ බලන මට්ටමේ ඔහුට කිසිම දෙයක් නැහැ. දිට්ඨිය දිට්ඨමත්තන් සම්පූර්ණ අධ්‍යක්ෂණයටම ගිහිල්ලා. සාමාන්‍ය ලෝකයේ අපි රූපයක් භුක්ති විඳින්නේ අපි අවිද්‍යාවෙන්මයි. ඒ නිසා තමයි අපට ආයතන 12ක් තියෙන්නේ. අපෝයි අපි රූපේ මත යැපිලින්නේ එකයි. අපි කබලෙන් කාර ආහාරය මත යැපිලින්නේ එක. රහතන් වහන්සේ කියන්නේ ඒක ඉක්මවපු කෙනෙක්. ඒ ඉක්මවල කියලා කියන්නේ අතීත කර්ම හැටියට විපාකයක් ලැබෙන්න පුළුවන්. දැන් ලෝසක හඳුරන්නත් අතීත කර්ම විදිහට ආහාරය ලැබුණේ නැහැ. නමුත් ඒකෙන් භෞතික දේන් වෙන දුක උන්වහන්සේට උනේ නැහැ. මොකද ඔහු බාහිර රූපේ මත යැපිලා නෙවෙයි හිටියේ. රූපේ ඉක්ම ඉක්මල හිටි. සම්පූර්ණයෙන්ම මනස තමයි ඇත්තෙම. දැන් ඒක අවබෝධ කළා හෝ නොකළා හෝ අපි ඇත්තෙම සම්පූර්ණ ජීවිතය අත්විඳින මනසින්මයි. මනස නැත්නම් ඇත්තෙම ක්‍රියාත්මක පාවයක් නැහනේ. මනසින් තමයි සම්පූර්ණ අපේ ජීවිතය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒ මනසින් එන දේ අපි අර මහා නිධාන සූත්‍රයේ කාරණේ කිව්වේ රූප අපේ නාමකායේ පටික සම්පස්සේ කියලා. ඒ මනසට එන දේ බාහිරට හොයාගෙන ගියොත් රූපකය තුළ පටික සම්පස්සේ තුළ බැඳෙනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕන නාමකායේ තැන නාමකයම නිරුද්ධ කරන්නත් රූපකය ටික රූපකය තුළම නිරුද්ධ කරන්නත්. ඒක තමයි ජටා සූත්‍රයේ දේශනා කළේ යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති කියලා. විදර්ශනා භාවනා කියන්නේ නාම රූප දෙකේම නිදහස් වීම. නාම රූප දැන් ওই විශේෂ සූත්‍රයක් තියෙනවා මජ්ජේ සූත්‍රය කියලා. අන්ත දෙක පිළිබඳව ඊටාම පැහැදිලිව දැක්වෙන සූත්‍රය. අන්ත දෙකෙන් මිදලා නියම සැබෑ මධ්‍යමාවත හඳුනා ගන්න තියෙන සූත්‍රය. ඒකෙන් කියන්නේ ස්පර්ශයේ එක්කන්තයක් ස්පර්ශ සමුදය තවත් අන්තයක් කියලා. මේ දෙකම අන්තය. ස්පර්ශ කියන්නේ ඇසට රූපයක් එන වෙලාවේදී ඒ ඇසත් එක්ක රූපය සම්බන්ධ වීම, ඒක අත්විඳීම තනිකරම එකාන්තයක්. මේක හට ගැනීමත් තවත් අන්තයක්. ඒකේ Nirodhi දකින්න එක තමයි මැද කියලා. ඊළඟට නාම එකාන්තයක්, රූපය එකාන්තයක්. මනස පැත්තේ බැඳිලා ඉන්නවා නම් ඒකත් අන්තයක්. රූපය පැත්තේ බැඳිලා ඉන්නවා නම් ඒකත් අන්තයක්. විඥානය මැදයි. හැබැයි විඥානයත් ඉස්සර නෙවෙයි බලන්නේ. විඥානෙත් පටිසම්පාදේ බලනවා. මේ වගේ කරුණු හයක් ගැන දැන් සැප ඒකාන්තයක්, දුක ඒකාන්තයක්, උපේක්ෂා මැදයි. අතීත ඒකාන්තයක්, අනාගත තවාන්තයක්, වර්තමානයේ මැදයි. මෙහෙම කියලා මජ්ජේ සූත්‍රෙදි දැක්වෙන අන්ත දෙක ගැන. ඒ නිසා බාහිර රූපය ගැන තේරුම් ගනිද්දී ස්පර්ශය ගැන තේරුම් ගනිද්දී මජ්ජේ සූත්‍රයත් වැදගත් වෙනවා. හොඳයි පින්තුනි, කාලයත් වග් ගෙවුණා. ඉතින් මේ අපේ සරල කරුණ වලින් පටන් අරගෙන අපට යම්කිසි දුරක් යනකම් අපට අපි මේ සාකච්ඡා කළේ. ඉතින් අපි දැනට අපි දන්න දේවල් ටික අනුව තමයි මේ සාකච්ඡා කළේ. ඉතින් අපි උනත් තවත් ධර්ම මාර්ගය ඉදිරියට යනකොට, තවත් තේරෙනකොට මේ විස්තර කරන දේවල් මීට වඩා තවදුරටත් පැහැදිලි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට යමක් ඇතැම් විට තේරුම් ගන්න අමාරු වුණා නම් ඇතැම් විට ඒක ඔබේ අදක්ෂතාවයක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒක මගේ අදක්ෂතාවයක් වෙන්න පුළුවන්. ඉතින් මම පැහැදිලි කළ දේ මේ අඩුවක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් පින්තුනි, අපි ටිකෙන් ටික හරි මේ ධර්ම අවබෝධය කළා තමයි අපි හැම දිනෙකම යන්නට ඕන. අපත් ධර්ම දේශනා කළාට අපි තාම මේ ගමන් මඟ අවසන් කරපු අය නෙවෙයි. අපි තව තවත් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන අය. එනිසා සම්පූර්ණයෙන්ම නිවන් දැකලා ධර්ම දේශනා කරන්න ගියොතින් අපට එනම් බණහන්න වෙන්නේ කවදාවත් නේ. මේ එනිසා බෝසත්තුරු කියලා කියන්නේ ඇත්තටම තමනුත් දහම වඩමින් අනිත්‍යයට දහම කියාදෙන පිරිසක්. ඒක තමයි කලන වැට කියලා කියන්නේ. එනිසා ඒ ආපු ගමනේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපට මේ සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ. එනිසා රහත් වෙලාම බණ කියන්න අය ආවනම් එහෙනම් මීට හුඟ කලකට කලින් මේ ශාසනය අවසන් වෙලා එනවා. සාන්දර කෙනෙක් දකින්නවත් නැහැ එහෙනම්. ඒ තමන්ට ශක්ති ප්‍රමාණයෙන් විස්තර කරමින් ආපු ගමනෙන් තමයි පිනතුනේ මේ තරම් දුරට හරි ලෝකේ දහම ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන. තමන් අවංකව තේරුම් ගන්නට ඕන. තමන්ගේ අවබෝධය අඩුයි නම් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින් තව තවත් ඉදිරියට යන්නට අපි උත්සාහ ගන්නට ඕන. අනිත් දේ තමයි පිනතුනේ ධර්ම දේශනාව අහනකොට අපි ධර්ම දේශකයා තුල නෙවෙයි අපි කොටුවේ යුත්තේ. ඒ ධර්ම දේශනා හරහා බුදුහාඳුරන්ගේ බුද්ධ වචනය ගැන අපි පැහැදිලිව ඇති කර ගන්නට ඕන. අද වර්තමානයේ අපට බොහෝ විට වෙලා තියෙන්නේ අපි එක එක දේශකයන් සරණ යනවා. ඒ දේශකයේ කියන දේ විතරයි හරි, අනිත් දේවල් වැරදි කියලා අපි කියනවා. ඇතැම් විට ඒ දේශකයාට තේරෙනව මුලින් කියපු දේවල් වැරදි කියලා. පස්සේ මෙයා වෙනස් කරනවා. හැබැයි කලින් අහපු අය වෙනස් වෙන සූදානම් නැහැ. එහෙම වෙච්ච අවස්ථා බොහෝ වෙලාට තියෙනවා. ඒ නිසා දේශකයන් හැටියට අපිත් වෙනස් වෙමින්, අපිත් තව දිනෙම ඉදිරියට යන්නේ. ඔබත් දක්ෂ වෙන්නට ඕන. ඔබේ දැනුම තව දුරට දිනු කරගන්න අවසානයේ අපි පැහැදෙන්න ඕන බුදුහාඳුරන්ගේ බුද්ධ වචනය කෙරෙහි. ඒ නිසා කුමන හෝ දේශකගේ බණ අහන්න අහලා ඒ ඔස්සේ ඔබ නැවත ත්‍රිපිටකයට පුළුවන් මට්ටමේ යන්න උත්සාහ කරන්න. ගිහිල්ලා බුද්ධ වචනේ හා සසඳලා බලලා බුදුහාඳුරු කෙරෙහි, සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඔබ අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒක තමයි වර්තමානයේ ඉන්න අපෙන් විය යුතු කාර්යභාරය. ඉතින් පින්නතුනේ හොඳයි, කාලය හුඟක් වැය වෙලා ගියා. ඉතින් අද මේ පින්කම සඳහා APL වල්පොල මහත්මාත්, ඉන්දි වල්පොල මහත්මියත් මේ පින්කමේ දායකත්වය උසුලලා තමගේ ආදරණීය දරුවන්ට, ඉෂාන් වල්පොල, දේවනි වල්පොල ආදරණීය දරුවන්ට සෙත්පතන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒ ඇත්තන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සාදෝ කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පිනේ ආනිසංසය අපනමින් මිය ගිය අපේ ආදරණීය ඥාතීන් ඇතුළු, ගුරුවරුන් ඇතුළු යම් තාක් පිරිසක් ඉන්න අපේක්ෂාවකින් සිටිත් නම් ඒ හැමදෙනාම මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ඒ වගේම අපට සසර ජීවිතයේදී දෙමව්පියන් වෙලා, ගුරුවරුන් වෙලා, කල්යාණ මිත්‍රයන් වෙලා අපින් වෙන් වෙලා පින් අපේක්ෂාවෙන් සිටින සියලුම අතීත හිතමිතුරන්ද මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන් සිහිපත් කරමින් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදන්නේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදන්නේ ඥාතීනම් සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නේ ඥාතීනම් සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව පින්තුන් සිදු කරන දැහැම කටයුතු වඩා වඩාත්ම සාර්ථක කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. පින්තුන්ගේ ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් විශේෂයෙන් පින්තුන්ට මෙවැනි පින්කම් කරන්නට ආවාද අනුශාසනා කරන, මේ සඳහා කැපවීමෙන් ක්‍රියා කරන ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරස්ථාන වාසී සියලු ස්වාමීන් වහන්සේලාට මේ උතුම් පින, උන්වහන්සේලාගේ අධ්‍යාපනික ජීවිතයත් ආධ්‍යාත්මික ජීවිතයත් සඵල කරගන්නට මේ පුණ්‍ය ධර්මයක් කුසල ධර්මයක් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පින ආනිසංසයෙන් පින තුන් හැම දිනාටම මෙලොව වශයෙන් සුවපත් භාවයත්, නිදුක් නිරෝගී භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයං පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්බේපි. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්, දියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැබෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.